සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස යතෝ කෝ අරිය සාවකෝ ජරා මරණං ච පජානාති ජරා මරණ සමුදයං ච පජානාති ජරා මරණ නිරෝධං ච පජානාති ජරා මරණ නිරෝධගාමිනී පටිපදං ච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය සාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවෙන්චම් පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති දෛ සදේවත් වාසනාවන්ත පින්තුනි අදස් සිරිත් පරිදි සිදු කෙරෙන සිකුරාදා ධර්ම සාකච්ඡාවයි අප ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ අද 2014 ජූලි මාසේ 25 වෙනි සිකුරාදා අද අපි සාකච්ඡා කරන්නේ සම්මාදිට්ඨි සූත්‍රයේහි ජරා මරණ වාරය මජ්ක්‍ධිම නිකායෙහි ඇතුළත් වන සම්මාදිට්ඨි සූත්‍රයේ අපි පියවර කිහිපයක් මීට කලින් සාකච්ඡා කළා සම්මාදිට්ඨි ලබා ගන්න කොහොමද කියලා. සරියුත් ස්වාමීන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලාට දේශනා කරන සූත්‍රයකුයි සම්මාදිට්ඨි සූත්‍රය කියලා කියන්නේ. එතකොට මේකෙදි සම්මාදිට්ඨි ඇති කර ගැනීමේ ක්‍රම 16ක් ගැන විස්තර වෙනවා. අපි දැන් එක එක දවසට එක එක කරුණ මේ සාකච්ඡා කරන්නේ. පළමුවෙන් අපි කර්මය ගැන කළා. ඔය කර්ම පටවාරයේදී කුසලයක් කුසල මූලයක් අකුසලයක් අකුසල මූලයක් යම්කිසි ප්‍රමාණයකට දැනගත්තද ඒ තා ප්‍රමාණයට කෙනෙක් සම්මාදිට්ඨිය යුක්ත වෙනවා කියන කාරණය. ඊළඟට අපි සාකච්ඡා කළා ආහාර වාරය කියන එක. යම්කිසි කෙනෙක් ආහාරයක් දකිනවා නම් ආහාර සමුදයක් දකිනවා නම් ආහාර නිරෝධයක් දකිනවා නම් ආහාර නිරෝධ කරන ප්‍රතිපදාවක් දන්නවා නම් එපමණකින්වත් කෙනෙක් සම්මාදිට්ඨියටපත් වෙනවා. තමන්ගේ දැක්ම ඍජු වෙනවා. තමන්ගේ විෂන් එක ක්ලියර් වෙනවා. තමන් කොහේ හරි යන්න ඕනේ කියන එක. දැන් අපේ ජීවිතයේ වටිනාම දේ තමයි විෂන් එක. ජීවිතේ අපි කොතෙන්ද යන්න ඕනේ කියන එක. ඒ දැක්ම ඇතුව ගහක් යට හිටියත් කමන්නේ. ඒ දැක්ම නැතුව රජමාලිගාවක හිටියත් වැඩන්නේ. ඒක අපේ ජීවිතේ නිම කරන්න කලින් කොයි ඉලක්කයකටද අපි යන්න ඕනේ කියන එක. අන්න ඒ දැනුම ඍජු කළා හරිය විෂන් එකකින් නියම තැනට අපේ ඉලක්ක කරගෙන අපේ ගමන් මඟ යන්න අපේ ජීවිතේ ඒ ඔස්සේ සකස් කරගන්න අපට දිනපතා එන්න එන්න මනසට එන මානසික පීඩා අඩු වෙන විදිහේ වැඩපිළිවෙලක යෙදෙන්නට ඕන පිළිවෙතයි මේ විස්තර වෙන්නේ. එතකොට ආහාර වාරය සඳහන් කළා. ඊට පස්සේ තවදුරටත් ස්වාමීන් වහන්සේලා ඇහුවා ඊළඟට මොකද තවදුරටත් තියෙනවද මේ සම්මාදිට්ඨිය ලබා ගන්න ක්‍රම කියලා. එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ කියනවා ඔව් යම්කිසි කෙනෙක් දුක දන්නව නම් දුකට හේතුවක් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයක් දන්නව නම් එපමණකින්වත් කෙනෙක් සම්මාදිට්ඨියටපත් වෙනවා කියලා. එතෙන්දී දුක පිළිබඳව දේශනා කළා. අපි ගිය සතියේ සාකච්ඡා කළේ ඒක. අද අපි සාකච්ඡා කරන්නේ තව දුරටත් ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා දුක ඇති වෙන ක්‍රම ගැන. ඊළඟට සඳහන් කරනවා සම්මා දිට්ඨිය ලබා ගන්න තවත් ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? යම් කිසි කෙනෙක් ජරා මරණ දෙක දන්නවද? ඈ ජරා මරණ දන්නවද? ඒ ජරා මරණ ඇති වෙන්න හේතුව දන්නවද? ජරා මරණ නැති කිරීම දන්නවද? ජරා මරණ නැති කරන මාර්ගය දන්නවද? එපමණකින්වත් කෙනෙක් සම්මා දිට්ඨිය යුක්ත කෙනෙක්. එතකොට සම්මා දිට්ඨිය තමයි බුදුදහමේ තියෙන වටිනාම දේ. සම්මා දිට්ඨිය ලැබිච්ච පමණට තමයි අපේ නුවණ ලැබෙන්නේ, ප්‍රඥාව ලැබෙන්නේ. හරියට අපි අන්ධකාර කාමරයක ඉන්නවා වගේ. අන්ධකාර කාමරයක ඉන්නකොට හරියට ටිකෙන් ටික ඉරුවෙලි එනකොට ටිකෙන් ටික ලෝකය පේන්න ගන්නවා වගේ. දැන් අපි තනිකරම අඳුරු රාත්‍රියක ඉන්නකොට ටිකෙන් ටික ඉරුවෙලිය පායනකොට හිරුගේ ඡායාව නැගෙනහිර පැත්තෙන් අහසේ වැදෙනකොට ටිකෙන් ටික අපට පේනවා ලෝකේ තියෙන දේවල් ගස්කොළන් පේනවා ටිකෙන් ටික පේන ගන්නවා. එතකොට අපිට තේරෙනවා අපි මොකද්ද කරන්න ඕන, මොකද්ද නොකරන්න ඕන, මොනවද පාවිච්චි කරන්න ඕන, මොනවද පාවිච්චි නොකරන්න ඕන කියන දැනුමක් අපට ලැබෙනවා. නමුත් අන්ධකාරය ඉන්නකම් අපට තේරෙන්නේ නැහැ. දැන් අපි අන්ධකාර කාමරයක ඉන්නවා නම් අපි හැම පැත්තටම යන දොරටුවක් හොයාගෙන යන පැත්තෙන් හැප්පෙන්න පුළුවන්. බඩමුට්ටු තියෙනව පෙරලෙන්න පුළුවන්. අපට මුකුත්ම තේරෙන්නේ නැහැ මොකද කරන්න කියලා. අන්න ඒ වගේ දැඩි අන්ධකාරයක් තමයි සම්මා දිට්ඨිය නැහැ කියලා කියන්නේ. අපි ඇතැම් විට මහා ලයිට්ස් දාගෙන නිවෙනෝ දැල්වෙනෝ ලයිට් මැද හිටියත් සම්මා දිට්ඨිය නැත්නම් අපි ඉන්නේ මහා අන්ධකාරයක කියලා දේශනා කළා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අන්ධකාර කියලා සූත්‍රයක් තියෙනවා. අන්ධකාර සූත්‍රය දැක්වෙනවා සංයුත්ත නිකායෙහි. අපි මීට කලින් සාකච්ඡා කළා ලෝකේ සමහර තැන් තියෙනවා සමහර ග්‍රහලෝක තනිකරම අන්ධකාරයේ තියෙන ග්‍රහලෝක. ඒ කියන්නේ ග්‍රහලෝක දෙකකට මැදි වෙලා තියෙන ග්‍රහලෝක. ඔය සූර්යාලෝකේ වැටෙන්නේ නැහැ. ඒකට තායවට කියනවා අන්තරීක්ෂ ලෝක කියලා කියන්නේ. ග්‍රහලෝක මැද පිහිටි ලෝක. එතකොට විද්‍යාඥයන් කියන්නේ යම් කිසි ග්‍රහලෝකයක ආලෝකයක් නැත්නම් ඒකේ ජලය නැහැ. ජලය නැත්නම් සත්වයන් නැහැ කියලා. නමුත් බුදුදහමේම කියන්නේ. බුදුදහමේ සඳහන් වෙනවා මෙවැනි ලෝකවල සමහර සත්වයන් ඉන්නවා. නමුත් විද්‍යාඥයන්ගේ උපකරණ වලට කවදාවත් අහුවෙන්නේ නැහැ. බුදුදහමේ සඳහන් වෙන දැන් මේ ලෝකේ ඉන්න සමහර අප්‍රමාණ සත්වයන් ඉන්නවා. ප්‍රේතයන් භූතයන් විද්‍යාඥයන් උපකරණ අහුවෙන්නේ නැහැ. ඔව්. දිනුනේ නැහැ. අන්න ඒ වගේ සත්වයන් ඉන්නවා අර අන්තරීක්ෂ නිරයන් වල. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඒ අන්ධකාර ලෝකවල ඉපදිලා අන්ධකාරයේම ජීවත් වෙලා අන්ධකාරයේම මියන සත්තු ඉන්නවා කියලා. කර්මානුරූපව කර්මය නිසා තනිකර මන්දකාරීන්නේ සත්‍යයක් ජීවිත කාලයක්. එතකොට ඇතැම් විට නිසි පරිදි ආහාර පාන නැහැ. බොහෝම දුකසේ විවිධ ශරීරයන් තියෙන සත්‍යයන් මේ අපි වගේම නෙවෙයි. අපිට වඩා වෙනස් සත්‍යයන් ඇතැම් විට ඒගොල්ලන් බොහොම සියුම් ශරීර තියෙන සත්‍යයන් මේ විශ්වයේ ඉන්නවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අන්න ඒ අන්ධකාර නිරයේ ඉන්න සත්‍යයන්ටත් වඩා අන්ධකාරයක් තමයි යම්කිසි කෙනෙක් මනුස්ස ලෝකේ හිටියත් මේ සූර්යාලෝකෙ මැද හිටියත් යම්කිසි කෙනෙකුට හරියට සම්මා දිටිය නැත්නම් දුක ඇති වෙන නිරුද්ධ වෙන හැටි ගැන දැනුමක් නැත්නම් අන්න ඒ තැනැත්තා මේ මිනිස් ලෝකෙහි හිරුසඳු ආලෝකයේ මැද හිටියත් ඒ තැනැත්තා අර අන්තරීක්ෂ නිරේහින කෙනාටත් වඩා ලොකු අන්ධකාරයක ඉන්නේ කියලා බුදුහාඳුරේ වගේ උපමා සඳහන් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ආලෝකයේහි පළවෙනි පියවර තමයි කම්මස්සකතා සම්මාදිටිය කියලා කියන්නේ. මේ සම්මාදිටිය කියන්නේ ප්‍රඥාව ඇත්තෙම. ප්‍රඥා පඤ්ඤා කියලා කියනෝ, ඥාන කියලා කියනෝ, විඥා කියලා කියනෝ, ආලෝකෝ කියලා කියනෝ, පඤ්ඤා කියලා කියනෝ විවිධ නම් මේකට දැක්වල තියෙනවා. එතකොට බුදුදහමේ පඤ්ඤා නරානම් රතනම් කියලා සඳහන් කරනවා. මිනිසුන්ට තියෙන ලොකුම රත්නය තමයි, ලොකුම මැණික තමයි ප්‍රඥාව කියලා. ඇයි එහෙම වෙන්නේ? ප්‍රඥාව තිබ්බ තරමට යා දන්නව දුකෙන් නිදහස් වෙන ක්‍රමය. එයාට දුක් පීඩා එනවා අඩුයි. ධනය තිබ්බට විතරක් දුකෙන් නිදහස් වෙන්න බෑ. ඉහළ අධ්‍යාපනයක් ලැබුවට විතරක් දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ ප්‍රඥාව ලබාගෙන, නුවණ ලබාගෙන ඒ මාර්ගයේ කටයුතු කිරීමෙන්. ඒකේ පළවෙනි පියවර තමයි කුසල අකුසල කර්ම ශක්තියින් පිළිබඳ විශ්වාසය. අපේ හිත අපිරිසුදු වෙලා යම්කිසි කර්මයක් කයින් සිතින් වචනයෙන් කරෝතින් එහි විපාක අපට විඳින වෙනවා. අපට මේක හිත් පීඩා ඇති වෙනවා. අපේම හිත අපිට සිද්ධුන අපටම පසුතැවිල්ලක් ඇති වෙනවා. අපේ අසුරු කරන අයගෙන් ඇතැම් විට අපට යම් යම් විදිහේ අප්‍රසාදයන් එනවා. එහෙම නාවත් අපටම අපේ හිත කියනවා මම කරපු දේ හරි නෑ කියලා. එනිසා නිතරම හිත පිරිසිදු වෙන වැඩ පිළිවෙලක ඉන්නට ඕන. අතපසු වීමක් වුණත් කරන්න දෙයක් නෑ. ඒක නැවත අපි ඒ තත්ත්වයට යන්න ඕනේ නෑ. අපිට තියෙන ඊට පස්සේ හොඳ වැඩ වැඩි කරගන්න එක. නිතරම හොඳ කුසල් වැඩිපුර කරගන්න ඕන. සාමාන්‍ය මිනිස් ලෝකයේ ඉන්න අය හැටියට අපිට සම්පූර්ණ අකුසලෙන් නිදහස් වෙන්න බෑ. අපි අතින් දිනපතා අඩුපාඩු වෙනවා. නමුත් අපට ලොකුම රැකවරණය තමයි මේ අඩුපාඩු වෙනවට වඩා අපි වැඩිපුර කුසල් දහම් කරගන්න ඕන. එතකොට අර කුසල් දහම් වල ප්‍රභාවාලෝකය වැඩි. අකුසල් දහම් නිකන් අර කලාමැදිරි වගේ පල්ලෙහාට යනවා. දැන් දවල්ට ඉර පායලා තියෙනකොට කලාමැදිරියන්ට එලියක් නැහැ නේ චරණී හිටියත්. දෙන්නේවත් නැහැ නේ. නමුත් මාසෙ පොයක් දවසකදීම කලාමැදිරිය ගියොත් අපර නිකන් ඉරු පෑහුව වගේ නේ. ඔව්. අන්න ඒ වගේ තමයි අපි දැන් කුසලයෙන් ඉතාම ශක්තිමත් වෙන අවස්ථාවේ සූර්යා පායලා වගේ මේ ඉන්නේ. එතකොට ඒ සූර්යා පායපු වෙලාව තමයි අපේ ජීවිතේ වටිනාම වෙලාව. එනිසා ඒ සූර්යා අපි ශක්තිමත් කරගන්නට ඕනේ. එහෙම වුණොත් අපේ අතින් මේ ආත්ම භාවයේදී හෝ සසරේදී වෙච්ච අඩුපාඩු තියෙනවා නම් ඒ වගේ විපාක විඳීම පස්සට යනවා. ඉක්මනට විපාක දෙන්නේ මේ පින්වල ආනිසංස. කුසලිය ආනිසංස. අන්න ඒ නිසා තමයි අපට ලෝක රැකවරණයක් තියෙන්නේ වැඩිපුර කුසල් දහම් අපේ ජීවිතවල කරගන්න එක. මෙන්න මේක තමයි ප්‍රඥාවේ පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි දුකෙන් නිදහස් වෙන සම්පූර්ණ ක්‍රමය. අපි කොච්චර කුසල් දහම් කළත් අපේ ධනෙ ටික ඔක්කොම දන් දුන්නා. අපේ ශරීරයත් අපේ සිංහයකට පරිත්‍යාග වේවා කියලා සිංහ කියන කූඩුවකට පැන්නත් අපි දුකෙන් නිදහස් වෙන්නේ. ඒ ඔක්කොම ටික දුන්නත් උපරිම මොන 140 විතර දුකක් තමයි ඉවරේ. තව 160ක් විතර දිනවා ආයෙ නැවත භවයට එනවා. ඒ නිසා බුදුදහමෙන් කියනවා දුකෙන් නිදහස් වෙන සැබෑ ක්‍රමය මොකක්ද කියලා. මොකක්ද ඒ සැබෑ ක්‍රමය? මේ අනිත්‍යතාවය තේරුම් ගන්න එක. ඇතිවීම නැතිවීම කියන එක තේරුම් ගන්න එක. ඒකෙන් අපි නිතරම අත්දැකීමක් ලැබුවා නම් ඇහෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා ඒ කියන්නේම මේ පංච උපාදාන ස්කන්ධය ශනිකව හටගත්තා කියන එක. හටගෙන නිරුද්ධ වෙනවා. හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙලා මේක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. නමුත් අපි මේක නැවත දල්වගෙන ඉන්නෝ නැවත ඇත්තියේ කියලා තියාගෙන ඉන්නෝ. අන්න ඒ තියාගෙන ඉන්න එක තමයි දුක කියලා කියන්නේ. මෙතනින් අතහැරියනම් හරියට ඇතිවීම නැතිවීම දැක්කනම් එයාටයි සිහි කරන්න පුළුවන් ඒක. සිහි කරාට ඒ දුක් ටික යට එන්නේ නැහැ. දැන් එයාට තමන්ගේ අම්මිය ගිහපු අම්මා හරි තාත්තා හරි මතක් කරගන්න පුළුවන්. මතක් කරගන්න එක වරද නෙවෙයි. සාමාන්‍ය කෙනෙක් මතක් කළා අනේ මට අම්ම සැලකුවේ මෙහෙමයි කියලා කඳුර වැය කරන ඔයාගේ. මේකේ නම් අම්ම ගැන සිහි කරනකොටම දානවා දැන් මේ සිහි කරන්න මනසයි කියලා. එයා අර රියල් සිටුේෂන් එකට යන්නේ නැහැ. එයා දන්නව දැන් මේ සිද්ධිය විතරයි සිහි කරන්න කියලා. සාමාන්‍ය කෙනා අර සිද්ධියට ගිහිල්ලා අඬනවා. මෙයා අඬන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් බැනපු එකක් සිහි කළා මේක දන්නේ නැති කෙනා ඒ සිද්ධියටම ගිහිල්ලා එයා මට බැන්නා කියේ නැවත බැනුම් අහනවා එයාගෙන්. ධර්මයේ දන්න කෙනා දන්නව දැන් මේ සිහි කරන්න මනසයි කියලා එයා ඒ සිද්ධියට යන්නේ නැහැ. මෙතන ඉඳන් ඒක බලනවා. වෙන වෙනස. මෙන්න මේ නුවණ අපට හැම වෙලාවෙම බණහනකට ලැබෙනවා. හැබැයි ලැබිච්ච ගමම ආයි දාන දි මේකයි. මෙන්න මේක ඇප්ලයි කර කර මේක හිතන වාර ගාන වැඩි කරගත්තු ප්‍රමාණයට තමයි ජීවිතේ දුක අඩු වෙන්නේ. මේක ඇහුවට විතරක් හරි ඒ අහන එක නිතර හිතන්න ඕන. හිත භාවනා කර කර තරක හිතන්න ඕන. හිතනකොට ටිකෙන් ටික දවසට මේක හිතන වාර ගාන වැඩි වෙනවා. දැනුම තිබ්බට විතරක් බෑ. දැන් අපි කොච්චර driving experience එක තිබුණත් පොඩ්ඩක් හිත එහෙම ගිය ගමන් අනතුරක් එන බුල. අවධානය නැති වුණා. සිහිය නැති වුණා. mindfulness එක නැති වුණා. නමුත් එදාම drive කරන්න පුරුදු වෙච්ච කෙනෙක් වුණා සිහියෙන් ගියොත් එයාට අනතුරක් වෙන්නේ නැහැ. ඒ නිසා දැනුම නෙවෙයි වැදගත්ම වෙන්නේ කොච්චර සිහියෙන් අවධානයෙන් මේ දෙක ඉන්නවද කියන එක. මෙන්න මේක ශක්තිමත් කරගන්න තමයි ටිකෙන් ටික අපි භාවනාවක් කරන්නේ. භාවනාව කර කර කරන්න ඕන දේ තමයි අපේ සිහිය මේ නාසය ආශ්‍රිතව නිතර පවත්වා ගන්නට ඕන. කතා කරන වෙලාවට මේක අමාරුයි ටිකක්. අනිත් හැම වෙලාවෙම හිත මේ ආශ්‍රයෙන් තියාගන්නට ඕන. ඒක හුරුුණාට පස්සේ මහා ලොකු ආලෝකයක් තමන්ගේ ඉස්සරහා නිතරම තියෙනවා. ඒක හරහා තමයි බලන්නේ. ඈ කවුරු හරි දකින්නකොටම දන්නවා මේ මෙයාගේ මේ මනසයි කයයි දෙක එකතුවක් තමයි මේ කියලා එයා දකිනවා. නැත්තම් කෙනෙක් දකිනකොටම දන්නවා මේ ආහාරයේ ප්‍රතිඵලයක් තමයි මේ. මේ එන්නේ මේ බත් මාළු ටිකක්, මේ පපඩම් ටිකක්, ඔව් මේ කරවල ටිකක් තමයි මේ එන්නේ කියලා දන්නවා. මේකේ කිරි ටිකක් එනකොටම දන්නවා. මේකට හසහ කරන්නේ නැහැ, මේකට වෛර කරන්නෙත් නැහැ, අමනාප වෙන්නෙත් නැහැ. ඔව් එනකොටම දන්නවා මේ ඉන්දියාප ටිකක්, ආප ටිකක්, කිරි හොදි ටිකක් මේ අරන් එන්නේ කියලා. මේ තනි කරම මේ ශරීරය කියන්නේ ආහාරයේහි ආහාරයේ නිර්මාණය. අපේ හිත විතරයි මුලින් මව් කුසට බැසගත්තේ. ඒක මව් කුසේදී අම්මගේ සාරයෙන් වර්ධනය වුණා. ආවට පස්සේ අපේ කඩට ගත්තෝ කිරි වලින්, කැඳ වලින්, බත් මාළු වලින් තමයි මේක වර්ධවන්නේ. මේ අපේ ශරීරයේ ආහාරයක්, මේකට කියන්නේ කබලින්කාර ආහාරය කියලා. මේ ආහාරය තවත් සතෙකුට ආහාරයක්. ඔව්. දැන් අපේ ශරීරයේ දැන් අපි කියමු දැන් උඳු පියලිය ටිකක් හාවෙකුට ආහාරයක්. හාව ඇතැම්මිට මොයේ හාව ඇතැම්මිට සිවලෙකුට ආහාරයක්. ඇතැම්මිට ඒ සිවලා මිනිස්සෙක් කිසිම මරාගත්තොත් මිනිස්සෙට ඒ සිවලා ආහාරයක්. මිනිස්යාගේ ශරීරය කොටියෙක් ගැත්තොත් මේ ශරීරය එයාට ආහාරයක්. කොටියා සිංහය විසින් මැරුවොතින් ඒක කොටියා සිංහයට ආහාරයක්. ඒ සිංහමිය ගිහිල්ලා පොළොවේ ඉන්නකොට කූඹි කෑවට පස්සේ ඒක කූඹිට ආහාරයක්. කූඹිට ඒක පොළොවට පස්සෙලා අර ගස්වල තුඳු පිළිවෙලට ආයේ ඒකට ආහාරයක්. තනි කරම මේ යන්නේ ආහාර ධාමයක් මේ යන්නේ. තනි කරම වෙනසකට තියෙන්නේ මනස එක එක තැන්වලට සම්බන්ධ වෙලා අර ටික මනස අනුව හදනවා. දැන් මෙය දැකලා තිනේ දෙහිකොළ පෙත්තෝ. දෙහිකොළ දෙහිකොළෙන් හැදෙච්ච සතු ඉන්නේ. දෙහිකොළ පෙත්තෝ තනකොළ පෙත්තු එහෙම ඉන්නේ. ඒ කෙලින්ම තනකොළේ, කෙලින්ම දෙහිකොළේ. එතෙන්ට මනස සම්බන්ධ වෙලා අරක කෙලින්ම අතනින් වෙන් වෙලා කොළේ එහෙම තියෙන මැරෙන්නේ නැහැ ඊට පස්සේ. කොළේ යන්නේ හැට මෙහාට. අන්න සමහර ඒවා ලී කෑලි වගේ යනවා. ඔව් තනි කරම ලී කෑලම තමයි. තනි කරම ඒකට මනස සම්බන්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි මහා ගල් තියෙනවා, සමහර ගල් බෞද්ධ සාහිත්‍යය තියෙනවා. එවැනි කතා විශාල කළු ගල්, ඒ කළු ගල් වලට ප්‍රේතිය වරක් ගන්නවා. තනිකරම ගලම ශරීරයගේ කවුරු හරි ගිහිලා ගලට ගහනවා නම් යාට ගහන වගේ එක. යා කෑ ගහන, යා හීදන යාට. එහෙම වෙනවා. මෙවැනි ලෝකෙක අපි මේ ඉන්නේ. ඔව්. ඒ කියලා රැඳුනා නම් ඔව් එතන එතන අනුව වර්ධනය වෙනවා. ඒ ශරීරයත් වර්ධනය, මේ ගලත් වර්ධනය වෙනවා ඒත් එක්ක. අපේ ශරීරයත් එහෙමයි. තනිකරම මේක මේ කර්මාන් රූපෝ ආහාරයෙන් මේ වර්ධනය වෙනවා. ආහාර කර්ම බීජය නැති වෙච්ච ගමන්, මනස නැති වෙච්ච ගමන් කොච්චර ආහාර දුන්නත් වර්ධනය වෙන්නේ නැහැ මේක. ඔව්. අනිත් එක කොච්චර විඥානයේ තිබුණත් ආහාර නැති වෙච්ච ගමන්ම කලන්ති හැදිලා වැටෙනවා. ඔව්. දවසයි දෙකයි ඊට පස්සේ මරණපත්. කොච්චර කර්ම ඉතුරුණත් ආහාර නැත්නම් නෑ. ඒ නිසා අපිට මේක ස්වාධීනයේ කිව්වට මේක ස්වාධීන දෙයක් නෙවෙයි. මේක තනිකරම ඩිපෙන්ඩ් වෙන්නේ ආහාරය මත. ආහාරය ඒ වගේම අපි කරු කර්ම ශක්තිය, අවිද්‍යාව, භවය කියන මෙන්න මේ කරුණු ටික එකතුවක් තමයි ජීවිතය කියලා කියන්නේ. මේක හරියට තේරුම් ගත්තොත් එයා කෙනෙක් දකින්නකොටම මේත් එක තමයි දකින්නේ යාට. යාට පෙරපසු වෙන්නේ නැහැ. දකින්නකොටම දන්නවා මේ එන්නේ මේ වගේ කෙනෙක්. මේ කියන්නේ මේක කියන්නේ සතර මහා භූත රූපයෙන් හැදිච්ච එකක්. පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදිච්ච එකක්. මුලදී බලන්නේ බාහිර, පස්සේ බලන්නේ කොහෙද? පස්සේ බලන්නේ මේක කියන්නේ බාහිර තිබ්බට මේකේ මෙතන තමයි කන්නාඩි, මේ කන්නාඩිය විතරයි රූපේ මෙහෙ තියෙන කියලා. දැන් අපි කන්නාඩියක් ඉස්සරහට ගියාම අපේ පේන රූපේනේ කන්නාඩියෙන් පේන්නේ. ඇත්තෙම දැන් වෙන්නේත් මේක. අපේ karma රූප නිර්මාණය කළ දීපු ඇහෙන්, ඒ ඇහෙන් පේන මට්ටම තමයි මේක. දැන් මේ පිටිය අපේ karma රසක් කියලා නෝ පේන්නේ මෙහෙමයි. මෙතනින් අපිට යන්න බෑ. නමුත් වෙනත් කර්ම ශක්තියක ඉන්න සත්‍යයකට මේ පිටිය යන්න පුළුවන්. ඒකයි. ඔව්. දැන් සමහර අය මේ පින්නතුන් දැකලා ඇති ඔය මන්තර ගුරුකම් කරනකොට සමහරට නූලක් එහෙම දානවා. නූල දැම්මොත් නූලෙන් එහාට ඒ ප්‍රේතයට යන්න බෑ. අපිට යන්න පුළුවන් ඒ කුඩ. යාට ඒ කුණ යන්න බෑ. අන්න ඒ වගේ වෙනවා. එතකොට අන්න ඒ වගේ දැන් අපට සම්පූර්ණයෙන්ම මේ පේන්නේ මේ අපි අත්විඳින්නේ මේ පේන ලෝකෙම නෙවෙයි. පේන ලෝකෙන තැන් කිසි උපකාරයක් තියෙනව නැත්තේ නෑ. නමුත් මේ පේන්නේ අපේ කර්මයක් එක්ක එකතු වෙලා. අපේ කර්ම ශක්තිය නරක් වෙච්ච ගමන්ම මේක වෙනස් වෙ තේන්නේ. ඇතැම් විට මේව ගහන්න වගේ නේ අපට දදුණු ඊතල වගේ එන්නේ. මේ කර්ම වෙනස් වෙනවා තියෙන්නේ. මෙහි කර්මය හොඳ වෙන්න වෙන්න මෙහෙන් පේන අය කෑම බීම අරන් එනවා, hina වෙනවා, පිළිගන්නවා, මෙහෙන් එනවා ඊට පස්සේ. දැන් අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා කණ්ණාඩිය පින්තූරේ ලස්සන නැහැ කියලා දුකෙන් හිටියොත් මොකද වෙන්නේ? ලස්සන වෙනවද? කණ්ණාඩියත් නියෝ. අපි ලස්සනට ඉන්න මොකද වෙන්නේ? කණ්ණාඩිය ලස්සන වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිතත්. තනිකර මෙහෙමයි. අපේ හිත පිරිසුදු වෙන්න ඉහළට යන්න යන බාහිර දේවල් අපට උපකාරී පිණිස වෙන්නේ. තනිකර මෙහෙම දෙයක් නෙවෙයි. ඒ නිසා මෙන්න මේක අනුව හරියට තේරුම් ගත්තොත් අපි බාහිරට දෝෂ ආරෝපණය කරන්නේ නැහැ අපි. දැන් අපි බාහිර අඩුපාඩුකම් වලට බනිනවා, මේක හරි නැහැ, මෙහෙම තියන්න ඕන, මෙහෙම තියන්න ඕන, මෙයා වැරදි, මෙයා කියපු එක හරි නැහැ, ඔහොම තමයි දැන් අපි කියන්නේ. නමුත් මේ පැත්ත හරියට වෙනස් කරගත්තු ගමන් අපට මේ පැත්තේ අර වෙඩි නොවදින ඇඳුම වගේ දැම්මට පස්සේ මෙහෙ වෙනස් කරන්න යන්නේ අපි. අපිට මේ පැත්තෙන් දුක් දෙන්නේ නැහැ. මෙන්න මේ දුක් ටිකේ නොයන විදියට හිත මේ පැත්ත හදාගන්න තමයි ධර්මයේ තියෙන්නේ. බාහිර ටික හදාගන්න තමයි අපි හොඳ කර්ම කරන්නේ. හොඳ කර්ම කරන කරන බාහිර ටික ලස්සන වෙනවා. මේ පැත්තෙන් මේ දිනු ඇති වෙනකොට බාහිර දේ ලස්සන නැති වුණත් අපිට ලස්සන විදියට බලන්න පුළුවන්. ඒ කියන්නේ සම්මාදිට්ඨිය කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කම්මසගත සම්මාදිට්ඨිය කියන එක. කම්මසගත සම්මාදිට්ඨියෙන් කරන්නේ හොඳ කර්ම කර කර බාහිර ලස්සන කරනවා. ඒකෙන් කරන්නේ ඒක. ලෝකෝත්තර සම්මාදිටියෙන් කරන්නේ මේ පැත්ත හදන එක. මේ පැත්ත හදන්න මේ පැත්ත මහන්සි වෙන්න ඕනේ නැහැ. දැන් අපි කරන්නේ ලෝකෙම වහන්න හම් වහවහ යන්නේ මේ. ඔය ගෙදර මල් ටික කපනවා, සුද්ධ කරනවා, පාර සුද්ධ කරනවා, ගේ තින්ත ගන්නවා, මේ ඔක්කොම කරන්නේ අර කැලේ කටු තියේ කියලා හැම තැනම මේ හම් කැලේ දමදම යනවා වගේ වැඩක්. නමුත් බුදුදහමෙන් මොකද කියන්නේ? තමන්ගේ කකුල් දෙක වැහෙන්න පාවහන් දෙකක් දාන එක කියන්නේ. තමන්ගේ කකුල් දෙක වහන්න පාවහන් දෙකක් දැම්මොත් ඉතින් කැලේම වහන්න ඕනද? කටු වහන්න ඕනද? යන තැන හම් දාලා වගේ තමයි. මෙන්න මේක තමයි බුදුදහමෙන් අපිට කියන්නේ. මේ අපි මුල් අවස්ථාවේදී මේ ටික වෙනස් කරනව නැත්තේ නෑ. එහෙම කරාට කමක් නෑ. නමුත් අපි බුද්ධියෙන් ඉහළට යනවා කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහි. මේ අපි කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්නේ. ඒ කණ්ණාඩි දෙකෙන් තමයි බලන්නේ මේ. එතකොට රතු පාට කණ්ණාඩියක් දාගෙන මේ පැත්ත රතු පාටයි කියේ මේ වයින් කරන්න යන්නේ අපි. මේ පොළව රතුයි, මේක සුද්ධ කරන්න ඕනේ කියේ. සුද්ධ වෙනවද කවදාද? රතු පාට මේ වෙනස් වෙන්නේ නැහැ. කණ්ණාඩිය මෙහෙ තියෙන. මෙහි අයින් කරපු ගමම්ම දන්නවා මේ ඔ වෙනස් කරන්න දෙයක් නැහැ. ඕ. අපි දැන් බලන්නේ මේ ලෝකේ නිත්‍යයි, මේක සැපයි, මේක හැමදාම මං කියන විදිහට තියෙනවා. මේ විදිහට තමයි දැන් බලන්නේ, මේ කණ්ණාඩියෙන් බලන්නේ. මේක අයින් කරපුවම දන්නවා මේ වෙනස් වෙන දේවල් සතර මහා භූත රූප විතරයි යාට පේන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ විතරයි මේ හැමදැනකම දකින්නේ. ඈ ලස්සන කෙනාගේ දකින්නේ එකයි, මේකේ දකින්නේ තේක. පින්තූරේ දකින්නේ තේක. ඒක දකින විතරක් නෙවෙයි අන්තිමටම මේ පැත්තට යනවා මෙතනින් තමයි දකින්නේ කියලා බාහිර වෙනසක් කරන්න ඕන නම් යා වෙනස කරන්නේ මේ පැත්තෙන්. මෙන්න මේකයි දුකේ නිදහස් වෙන පැත්ත. මේ අනුව වැඩිපුර අපට හිතන්නේ පළවෙනි පියවර තමයි දැනුම. දැනුම විතරක් මදි, දැනුම නැතුව බමුකුත් කරන්නත් බෑ. දැනුම විතරකුත් මදි. ඒ දැනුම නිතර නිතර හිතන්න ඕන මේ අනු. හිතලා ඊළඟට මොකද කරන්න ඕන? භාවනා කර කර හිත තැම්පත් කර කර මේක ඇප්ලයි කරන්න ඕන. කරන්න කරන්න මේක හිතන වාර ගන්න වැඩි වෙනවා. මේක හිතන වාර ගන්න වැඩි වෙනවා කියන්නේ අනිත් අයට අපට දුක් දෙන්න බෑ. පුද්ගලයන්ට බෑ, දේවල් වලට බෑ, වෙනස් වෙලා බෑ, අපේ ශරීරයටවත් අපිට දුකක් දෙන්න බෑ ඊට පස්සේ. මොකද අපේ ශරීරයත් බලන්නේ පිටින් ඉඳලා කෙනෙක් බලන විදියට බලන්නේ. ඔව්. දැන් අපි රූපය දිහා බලන්නේ මගේ මනසයි රූපයට මැදි වෙලා බලන්නේ. දැන් බලන්නේ. මේක තේරුම් ගත්තට පස්සේ එයා බලන්නේ මේකෙන් අයින් වෙලා පිටත ඉන්න කෙනෙක් බලනවා වගේ බලන්නේ. එතකොට මේක තමන්ගේ කරගන්නේ. මේක වෙනස් වෙනකොට මේකත් පිටින් ඉඳන් කෙනෙක් දකින විදියට දකින්නේ. එයා දකිනවා මේ ශරීරයත් මේ ටික කලකට පාවිච්චි කරන එක මේක ආහාරයේ ප්‍රතිඵලයක්, මේක කර්මයෙන් ප්‍රතිඵලයක්. මේකත් Tamante ඉස්සරමයිති දෙයක් නෙවෙයි. දැන් මේක මේ process එකට අහුවෙලා තමයි මේ කියන්නේ කියලා දන්න ඔයා. එතකොට යා ප්‍රශ්නෙකදී බලන්නේ Tamanගේ ප්‍රශ්නයක් දිහා මේ බලන විදියට නෙවෙයි, සාමාන්‍ය ලෝකයේ සිද්ධියක් දැස බලන විදියට විතරයි බලන්නේ. එතකොට මේ දුක් ටික යට එන්නේ. අදාපි ශරීරයේ ලෙඩක් වුණාම බලන්නේ අනේ මම ලෙඩ වුණා, මම හීතලයි, මාව ගැහෙනවා, මගේ පපුව අමාරුව කියලා දැන් බලන්නේ. එහෙම තමයි අපි කවුරුත් දැන් බලන්නේ. නමුත් දීනු වෙන්න බලන්නේ මේ ශරීරය පිටින් ඉඳන් බලන විදියට බලන්නේ. මේක තමන්ගේ කරගෙන නෑ අය. දැන් අපි අපේ ශරීරය විතර තමන්ගේ කරගෙන නම් කමක් නෑනේ. අපේ දරුවෝ ටිකයි වාහනයයි ඉඩමයි ගියේ ඔක්කොමත් මගේ කරගෙන ඉන්නේ. දැන් වාහනයකට එහෙම ගලක් ගැහුවොත් කොහමද? තමන්ගේ වාහනේට. අපි කියනවා වාහනේ ගැහුවට වඩා හොඳයි මට ගැහුවනම් කියලා නේ. දරුවට ගැහුවනම් ඊට වඩා හොඳයි මට ගැහුවනම් කියලා. දරුවට ලොකු අසනීපයක් වුණොත් කියන්නේ මට දරුවට නෑවිල මට ආවනම් ඊට වඩා හොඳයි කියලා. එහෙම කියනවා ඇත්තේ මම්මල. මම්මල එහෙම කියනවා. ඉතින් මගේ ශරීරය විතරක් නම් කම නැහැ ඔක්කොමත් මගේ කරගෙන ඉන්නේ. ඒතකොට බුදුදහමෙන් කරන්නේ මේ දරුවට කයින් කිරීම නෙවෙයි. මේකේ යථා තත්ත්වය අවබෝධ කරවීම. කරගත්තු ගමම්ම ගන්න ගමම්ම මේ දුක් ටික Tamante එන්නේ නැහැ. දුක් ටික එන්නේ නැහැ කියන්නේ දරුවන්ගේ යුතුයකම් නොකර ඉන්නේ නැහැ. දැනටත් වඩා හොඳට යුතුයකම් ටික කරනවා. දැනටත් වඩා කලින් අවදි වෙනවා. දරුවෝ තවදි කරනවා. දැනටත් වඩා දරුවන්ට උපාධි ගන්න උනන්දු කරනවා. දැනටත් වඩා හොඳ රැකියාවකට යන දරුවා උනන්දු කරනවා. කන්න ගමම්ම දරුවන්ට ඥාතීන්ට මේවට තියෙන බැඳීම මේ අසාරච අවබෝධ කරගන්න කරගන්න මේ දැඩි ආශාව බැඳීම යාටිකෙන් ටිකයි අඩු වෙනවා. අඩු වෙන්නේ බලෙන් නෙවෙයි අඩු කරන්නේ මෙයා. මේක තේරෙන තේරෙන ඉබේම අඩු වෙනවා යාට. ඒක තමයි ලක්ෂණය. දැන් අපි පාරක යද්දී සතේ කැත කළ තියෙනකොට අපි ඒක පාගගෙන යනවද? අපි දකිනකොටම අයින් වෙලා යන්නේ නේ. අන්නේ වගේ තමයි අපි ජීවිතයේ මේ අවබෝධය ලැබෙන්න ලැබෙන්න අපි ඒවගෙන් අයින් වෙනවා. හිස් වචන කතා කරන එක ළඟින් අයින් වෙනවා. බොරු කියන එක ළඟින් අයින් වෙනවා. අදැහිම රැකියා කරන එක ළඟින් අයින් වෙනවා. මොකද ඒක අපට අසහනයක්. එහෙම ඉන්නේ අපි දන්නවා අපටයි පීඩනය කියලා. අපි වඩා වඩාම හොඳ තත්වයකට යන්නේ එන්න එන්නම කුසල පැත්තට යන්නේ. මොකද මේකේ ආනිසංසය මරණයෙන් පස්සේ නෙවෙයි. වෙනත් හැම ආගමකම දිවි ලෝකයේ ස්වර්ගය කියන මරණයෙන් පස්සේ. මෙතන වාසිය තමයි මෙතනදීම මේ ස්වර්ගය ලබන්න පුළුවන්. කරන්න කරන්න ප්‍රතිඵල ටික මෙතනමයි. නිරෝගීකම ලැබෙනවා, දිගාසිරි ලැබෙනවා, කටයුතු සාර්ථක වෙනවා, හොඳ රැකියාව ලැබෙනවා, දරුවෝ සාර්ථක වෙනවා, ඔක්කොම ටික මෙතනින්ම හම්බ වෙනවා. ඒ සියල්ලම මඩා තමන් හිත පිරිසිදු වෙනවා. ඇත්තෙම අපි සැප විඳිනවාද කියන දුක් විඳිනවාද කියන එක තීරණය වන්නේ අපේ මානසික මට්ටම. ඒ නිසා තමයි නිතරම තමන්ගේ හිත ලස්සනට තියාගන්න හිත හරියට අලුත පිපිච්ච ලස්සන මලක් වගේ තියාගන්න. ඒ මලට හානි කරන කාටවත් දෙන්නේ නැහැ. බැනලවත් යම් යම් දේවල් දීලවත් සමහර අය බැනල කරන්න බැරියයි ඒවම දීලා අපේ මේ මලයේ තියෙන ලස්සන නැති කරන්න හදනවා. ඒකට අහුවෙන්නේ නැහැ තමයි. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරා ප්‍රධානම අපට ආධ්‍යාත්ම දියුණුවට ප්‍රධානම බාධාව තමයි ලාභ සත්කාර කියලා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියලා. මේවට මිනිස්සු ලෝකේ අහුවෙච්ච ගමම්ම තමන්ගේ ආධ්‍යාත්ම දියුණුව නැති වෙනවා කියලා. මේ ගැන දේශනා කරපු සූත්‍ර රාශියක් වෙනම පිටු ගානක තියෙන සංයුත්තියක්ම කියලා. ලාභ සත්කාරවල ආදීනවා. ලාභ සත්කාරී ඉතාම දරුණු දෙයක්, ඉතාම දැඩි දෙයක්, හරියට අර මාළුවේ කල්ලාන දාමු ඇමක් වගේ කියලා. හැමට හවුනොත් ඇම ගිල්ලොත් ඉවරයි, මැරිලම තමයි ඉවර වෙන්නේ. මිනිස්සු ලෝකේ අල්ලන්න දාන්නේ මේක කියලා. අපි වල්ලා ගන්න දාන්නේ. ඒ නිසා මේකට හවුනොත් අපේ ආධ්‍යාත්මික ගමන් මග තවදුරට යන්න බැරි වෙන අපිට. ඒකෙන් අපේ හිත දිනු කරන වැඩපිළිවෙලට බාධාමක් මෙහෙම යන්නේ. ඒකෙන් කියන්නේ අපිට මේ බඩමුට්ටු නැහැ කියලා. බඩමුට්ටු ලබනවා, රැකිරක්ෂා කරන. නමුත් අනිත් අයගේ කීර්ති ප්‍රශංසාවකින්වත් ලොකු දෙයක් දුන්නොත් වෙන්නේ අපි ඒකට ආසා කරනවා. අපි ඊට පස්සේ බඩු වලට ආසා කරනවා. එයින් එහාට අපිට දිනුවක් නැහැ. ඔකට හොඳ ලස්සන කතාවක් තියෙනවා. එක්තරා රජ කෙනෙක් ඉන්නවා රජ මාලිගාවක. මේ හරීම අසහනෙකින් ඉන්නේ, මානසික අසහනෙකින් මේ රජ කෙනෙක් රජ මාලිගාවේ සක්මන් කර කර ඉන්නවා. ඉන්නකොට ඈත පාරේ දකින්නෝ අම්බලමක මේ මිනිස්සෙක්, හිඟන මිනිස්සෙක් හරීම සතුටින් ඉන්නවා. හරියම සතුටින් මිනිහට වැඩිය මුකුත් නැහැ. පොඩි දේවල් ටිකක් තියෙන, ඒ ටිකක් තියාගෙන හරියම සතුටින් මිනිහේ ඉන්නවා. රජතුමා බලනවා මෙච්චර මේ රාජ්‍යයක් තිබෙද්දි, මෙච්චර මාලිගා තිබෙද්දි මට මේ සතුට නැහැ. අර මිනිහේ මට වඩා සතුටින් ඉනව නේද කිව්වා. ඈ හොඳට නිදා ගන්න, හොඳට සතුටින් ඉන්න, ගමන් බිම යන එහෙම කියලා. ඊට පස්සේ රජතුමාගේ ඇමතියෙකුට මේ කාරණේ කිව්වා. ඈ බලන්න මට මේ සතුට නැහැනේ, මේ මනුස්සයීට වඩා සතුටෙන් ඉන්නව නේද කියලා. අර ඇමතිය කියනවා රජතුමනි මට ඕනම් ඔක වෙනස් කරන්න පුළුවන්. ඔය සතුට තියෙන එක. ආ පුළුවන් නම් කරන්න කියලා කියනවා. ඊට පස්සේ අර හිඟන මනුස්සයට ලොකු ධනය, වටිනා ධනය පොදියක් ගිහලා දෙනවා යාට. දුන්නට පස්සේ මනුස්සයගේ අර හිතේ තියෙන කෙලස්සන නෑ දැන්. සතුට නෑ. දැන් නිඳියන්නේ තරයටත් නිදිමරාගෙන ඉන්න අරක බලාගෙන. හොරහතුරු එනවද වටා පිට බලනව නිදි මරාගෙන මිනිස්සු අර තිමිච්ච ඕ සතුර නෑ මූණේ තිමිච්ච ලස්සන නෑ භයයි කොයි වෙලෙ හොරකම් කරාද කියලා අරක සම්පූර්ණ මිනිසෙට නැති වුණා. ඒ වගේ තමයි ඕ ලාභ මේවට මේවා අත්හරින එක නෙමෙයි මේ කියන්නේ. මේවට අපි ලොකු ආසාවක් කරොත් ඇත්තෙම අපට ජීවිතේ යන්න තියෙන වටිනා සතුට සහ මේ ආධ්‍යාත්ම දියුණුව අපට අහිමි වෙනවා. ඒකයි අධ්‍යාපනික වශයෙන් වුණත් එහෙමයි. අධ්‍යාපනික වශයෙන් යන කෙනෙකුට නොඑක ආසාව දේවල්ට ගියොත් සාර්ථක ඉලක්ක වලට යන්න බෑ. ඔව් තමන්ගේ කාලය නියම විදිහට මේකට කැප කරන්න බැරි වෙනවා. අධ්‍යාපනික ආධ්‍යාත්මික අංශ දෙකෙන්ම පිරිනවා මේ පැත්තට අපි වැඩි ගියොත්. ඒ නිසා යම් කිසි විදියක ඉන්ද්‍රිය පාලනයක් අපි කරන්න වෙනවා. හොඳයි අද අපි මේ සාකච්ඡා කරන ජරා මරණ දෙක බුදුහාමුදුරෝ දේශනා කරනවා. බුදුහාමුදුරන්ගෙන් අහලා මේ සරියුත් හාමුදුරුවෝ දැන් මේ දේශනා කරන්නේ. සරියුත් හාමුදුරුවෝ කියනවා යම් කිසි කෙනෙක් ජරා මරණ දන්නව නම් ජරා මරණ වල හේතුව දන්නව නම් ඒක නිරෝධය දන්නව නම් ඒක නිරෝධ කරන මාර්ගය දන්නව නම් එපමණකින්වත් සම්මාදිට පැමිණිච්ච කෙනෙක් තමන්ගේ දෘෂ්ටිය ඍජු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා කියලා. කොහොමද මේ தත්ත්වය ඇති කරගන්නේ? මොකන්ද ජරා මරණ කියලා කියන්නේ? ඒකත් මේක විස්තර වෙනවා. අපි දෙවෙනි පිටුවේ සඳහන් වෙනවා. ජරා මරණ කියලා කියන්නේ ජරාව කියලා කියන්නේ යම්කිසි දිරීමක්, දිරන බවක්, කැඩුණු බවක්, කෙස් පැසුණු බවක්, හැම රැලි වැටුණු බවක්, ආයතවල පිරිහීමක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද? මෙන්න මේකටයි ජරා කියලා කියන්නේ. දැන් අපේ ශරීරය ඇත්තටම ටිකෙන් ටික ඒකට පත් වෙලා තියෙන, පත් වෙමින් යන්නේ. දැන් අපි පොඩි කාලේ කොච්චර ලස්සනද නේ? ඔය දැන් ලස්සන තමයි. නමුත් ඒක ටිකෙන් ටික දැන් අඩු වෙගෙන යන්නේ. ඒකට මේ දිරීමේ ස්වභාවය මේක තමයි ස්වභාවය. ඉපදීච්ච මොහොතේ පටන් මේක වෙනවා ඇත්තෙම. ශරීරයේ සෛල දිරීමක් වෙනවා. නමුත් අවුරුදු 35 විතර යනකම් වෙන්නේ ශරීරයේ වර්ධනය වෙන සෛල වැඩි, විනාශ වෙන සෛල අඩුයි. සෛල ප්‍රමාණය තමයි මේක තීරණය වෙන්නේ. එතකොට අවුරුදු 35, 38, 40 පැන්න ගමන් වෙන්නේ වර්ධනය වෙන සෛල ගාන අඩු වෙනවෙන්නේ, විනාශ වෙන සෛල ගාන වැඩි වෙනවා. එතකොට තමයි ටිකෙන් ටික පේන්නේ. දිරාපත් වෙන එක පේන්නේ. නමුත් දිරාපත් වීම කියන එක හැම මොහොතෙම වෙන දෙයක්. ඔව් මේ වැයවීම ඒ කියන්නේ ඉපදෙච්ච මොහොතේ පටන්ම මේක වෙනස් වෙමින් යන්නේ. ඔව් ගිහිල්ල ඒකේ ප්‍රතිඵලයක් තමයි ඉතින් මරණය කියලා කියන්නේ. නමුත් හැම මොහොතකම මේක වෙනස් වීමක් වෙනවා. එතකොට මෙන්න මේක තමයි දිරාපත් වීම කියලා කියන්නේ. ඇත්තෙම මේක බුදුහාමුදුරු සඳහන් කළේ මහලු භාවයේ කියන එක දේව දූතයෙක් කියලා. අපට ධර්මයේ හැසිරෙන්න හරියට උනන්දු කරන දේව දූතයෙක් කියලා. ඔව් දැන් බුදුහාමුදුරු සතර පෙරණිති දැක්කනේ. අර මහල්ලේ දැක්කාම දැක්කනේ අනේ මගේ ශරීරයත් මෙහෙම මහලු වෙනවා කියලා. ඔව් එතකොට තමයි වීරියක් ඇති වෙන්නේ මේක මහලු වෙන කලින් ඉක්මනටම මේ ධර්මයේ ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා. ඔව් ඊට පස්සේ තමන්ට දුර්වල වුණාට පස්සේ බෑ. ධර්මයේ සඳහන් වෙනවා ජරා ජංජරිතා හොಂತಿ හත් පාදානස්සවා යස්සසෝ විහෙතත්තාමෝ කතන් ධම්මචරිසති කියලා. දිරාපත් වෙලා ශරීරේ දුරවෙච්ච කාලයක කොහොමද ධර්මයේ හැසිරෙන්නේ කියලා. හැසිරෙන්න අමාරුයි. ඒ නිසා ශරීරයේ ශක්තිමත් කාලේ, නිරෝගිමත් කාලේ හැකිතාක් මේ ධර්මයෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕන. එතකොට ජරාව කියලා කියන්නේ මෙන්න මේ ටිකෙන් ටික මහලු වීමේ ස්වභාවය. කොයි පිටින් විට අපි අපේ වැඩිහිටි නිවාස වලට එහෙම ගිහිල්ලා ටිකක් බලනවනම් අපේ ජීවිතය යම් ස්ථිතියක අවබෝධයක් ලබන්න පුළුවන්. ජීවිතයේ දැන් ওই සින්දු වල එහෙමනම් කියන්නේ ඉතින් රෝස මල් ලාගේ, ඇපල් මල් ලාගේ කියලා ජීවිතේනේ. ඔව්. ඔව් ඉතින් වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා බලන්න ඕනේ ඇපල් මල් වල හැටි. ඔව්. ජීවිතේ වෙනස් වෙන හැටි අපිට බලන්න පුළුවන්. නමුත් ලෝකයේම ස්වභාවය තමයි මේක අපට වසන් කරලා තියෙන්නේ. මේක අපට වහලා තියෙන්නේ. මොකද මේක තේරුම් ගත්තොත් මිනිස්සුන් ලෝකේ මේ මේ ප්‍රචාරයට අහුවෙන්නේ නැහැ. බඩුත් එක විකුණ ගන්න බැරි වෙනවා. ඔව්. දැනට තියෙන මේක තේරුම් ගත්තොත් දැනට තියෙන අලෙවියෙන් භාගයකටත් 60% විතර අඩු වෙනවා. මිනිස්සු මේක තේරුම් ගත්තොත්. ඒ නිසා හැකිතාක් මේ ආර්ථික ලෝකය, මේ ධනවාදී ලෝකය නිතරම උත්සාහ කරන්නේ මේක වසන් කළා නෑ, මහලු වෙන්නේ නෑ, මැරෙන්නේ නෑ කියලා මේ පැත්තේ සතුට ඇති වෙන විදිහ බරු ටිකක් සමාජයට දාන. දාල ඒවල හම්බ කරගන්න. අපි වගේ ලහුව වෙනවා. ඔව්. ඒ නිසා මේ බඩමුට්ටු කියන්නේ මැත්තේ මේක එක විදියට මේ වෙනස් කර කර දෙන සතර මහා භූත රූප මේකේ. ඔව්. පඨවි ආපෝ තේජෝ වායෝ මේ හතර එක එක විදියට වෙනස් කරනවා. දැන් බලන්න දැන් පාන් හදන පිටි ටික එකම පිටි ටිකනේ. එක විදියකට වෙනස් කරොතින් පාන් පාවිදියට වෙනස් කරොත් ඉන් බානිස්. පාවිදියට වෙනස් කරොත් ඉන් රොටි. ඕකේ. ඉතින් අපි ආඩම්බර වෙනවා ඔයා කන්න එපා මං කන්නේ කේන් කියලා ආඩම්බර වෙනවා. දෙන්නම ඉතින් පිටි වෙනස් ඕ පාට වෙනස් කරගෙන හැඩේ වෙනස් කරගෙන දෙන්නම පිටි කනවා. මේ අනිත් දේවල් ගත්තත් එහෙම ඇත්තෙම හැම තැනම මේ සතර මහා භූත රූපෙක එක එක වෙනස් වීම යන්නේ. මොකද මේක එක විදියට නියම විදියට තිබුණොත් ලෝකෙ මිනිස්සු මුලා වෙන්නේ නැහැ. ඒ නිසා ලෝකයේ මේ ලෝකේ හැටියක්ම තමයි ඒක වෙනස් කර කර තමයි මිනිස්සු අල්ලගන්නේ. මේකට ලස්සන උපමාවක් අපි නිතර කියන උපමාවක් ඔය කාන්තාරවල යනකොට ඉස්සර කාන්තාරවල උඟක් ඉතින් ගැල් වලින් එහෙම ගියේ කාන්තාරවල යනකොට කාන්තාරවල යන මිනිස්සු අල්ලගන්න සමහර අමනුෂ්‍යෝ සමහර යක්ෂයෝ තමන්ගේ රූප වෙනස් කරගෙන එනවලු. දැන් කුමාරයෙක් යනවනම් කුමාරියක් වගේ ලස්සනට ඇඳගෙන එනවලු. ඇවිල්ලා මෙයාව අල්ලගෙන ගිහිල්ලා ඊට පස්සේ මරනවා. කුමාරිකාවක් එනවනම් ලස්සන කුමාරයෙක් වගේ එනවා. ඇඳගෙන ඇවිල්ලා මල් මාලා දාලා වතුර බේරි බේරි එනවා. ඇවිල්ලා අරයාව අසං කරගෙන ගිහිල්ලා අරවාගෙන එනවා. අන්නේ වගේ තමයි කියන මේ ලෝකය. මේ ලෝකයක් නිතරම මේ රූප වලින් අපිව අල්ලගන්න විවිධ විදිහේ වෙනස්කම් කරනවා කියලා. ඒ නිසා මේකට අහු මේක තීරුම් ගත්තොත් මේකට අහු වෙන්නේ නැහැ. මේකට අහු වෙන්නේ නැහැ කියලා කියන්නේ අපි හුඟක් බුද්ධිමත් වෙන්න ඕන. ලස්සන ලෝකේ ලස්සන නොදෙක ඉන්න නෙමෙයි මේ කියන්නේ. ඔව් බුදුහාඳුරෝ පැහැදිලිවම දේශනා කරනවා නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කියලා. ලෝකේහි විසිතුරු ලස්සන දේවල් කාමයක් නෙවෙයි කියලා. කෙලස් නෙවෙයි කියලා. දැන් අර මල් ටික ලස්සන මල් ටික ඒක නෙවෙයි කාමයක් කියලා කියන්නේ. ඔය ඒක අපි මගේ කියලා ලස්සනයි කියලා මේක හැමදාම එක විදිහට තියේ කියලා ගන්න ගියොතින් තමයි දුක හටගන්නේ. ඒක දැකලා ඒකේ ආසාදය ඒ විදිහට දැකලා සතුටුනන ගැටලුවක් නෑ. මොකද අපි ඒ අත්දැකීම මේ ඇහැ හරහා දැන් ලබන්නේ මහා පිනකින් අතීතයේ කුසලයක පිනකින් මේ ලබන්නේ. ඒ පිනට බුදුදහම නිග්‍රහ කරන්නේ නෑ. ඒක ලබා ගත්තට වරදක් නෑ. හැබැයි වරද තියෙන දුක ඇතිවන්නේ ඒක තමන්ගේ කරගන්න ගියොතින්. අපි නිතර ගන්න උදාහරණයක් තමයි අර ලාඹු දැල්ලක් පස්තු වෙනකොට ඒ ලාඹු දැල්ල ලස්සන බැලුවට ගැටලුවක් නැහැ. අර කුඩා සත්තු මෙරු වගේ සත්තු පළඟැටි වගේ සත්තු අරකට පනිනවා. පනින්නේ යා හිතනවා මේකේ සැපතක් තියෙයි කියලා. ඔව් එයා මැරෙන්න නෙවෙයි යන්නේ. එයා මේකේ සැපතක් තියෙයි කියලා හිතලා මේකට පනිනවා. පැනලා එයා ජීවිතේට හානි කරගන්නවා. අන්න දුක ඇති වෙන්නේ නැහැ. ඒක දැකලා ඒක දැකපු විදියට හිටියනම් ගැටලුවක් නැහැ. අරක නොදෙනීම නිසා ඒකට ගිහිල්ලා තමයි දුක ඇති වුනේ. අපටත් අන්නේ වගේ කියලා. ලෝකේ ලස්සන දේවල් නෙවෙයි ගැටලුව. ඒවට දැඩි ඇල්මක් ඇති කරගත්තොත් ඒව වෙනස් වෙනකොට දුක ඇති වෙනවා. මෙතන වැදගත්ම දේ තමයි මේ ජරා කියන එක බුදුදහමෙන් දේශනා කරන ජරා කියන එක හිතන්න එපා. මේ රූපේ වෙනස් වීම විතරක් කියලා. මේ බිත්තිවල මේ ගොඩ නැගිලිවල වෙනස් වීම විතරක් නෙවෙයි. බුදුදහමෙන් ඊට වඩා ගැඹුරු දෙයක් කියනවා. මොකක්ද ඒ? ඒ තමයි මේ අපි ලබන අත්දැකීමක් තියෙනවා නම් ඒ අත්දැකීමත් ජරාවටපත් වෙනවා. ඒ අත්දැකීම එක දිගටම අපි කැමති විදිහට තියාගන්න බෑ. දැන් උදාහරණයක් ඇටේ ගත්තොත් අපි ලස්සන කෙනෙක් බලන්න ගත්තොතින් එයාගේ රූපය ඇතෙමඩ වෙනස් වෙන්නේ නැහැ. අපි මුලින් දැකලා ආයි දැකලා ආයි ආශ්‍රය කරනකොට අර මුලින් තිමිච්ච ප්‍රෙස් ගතිය නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. අන්න ඒක තමයි ඊළඟට ගැඹුරින් යන ජරා කියන එක. යමක් අපි දැක්කනම් ඒ ඇතිවන්නේ පංච උපාදානස්කන්ධය හටගන්නේ. ඒ හටගත්තු දේ නැවත නැවත හටගන්නකොට මේක අර මුලින් තිමිච්ච අලුත් බව, නැවුන් බව නැති වෙනවා. ඒ එක්ස්පීරියන්ස් එක එක දිගටම අපිට තියාගන්න බෑ. දැන් අපි කනින් ලස්සන සින්දුවක් ඇහුවා කියමු බලන්න. ඒ සින්දුව එක දිගටම 25 වතාවක් විතර අහන්න බලන්න. ඔව් දැන් මෙහි භක්ති ගීත කියන කොටත් එහෙමයි. ඔව් අපි කුරුදු වෙනකොටම අපට එපා වෙලා මෙහෙ. උස්ස වෙලාට යන්නවත් දෙන්නේ නැහැ. ඒ නෑ ඉතින් අපි ගැටලුවන්නේ පිටින් එන ඇයිට ඒක ගැටලුවන්නේ නෑ නේද? මේ මොකද ඒ සින්දු පුහුණු වෙන වෙලාවෙදි කියන ඒවත් ඇහෙනවා, රණ්ඩු වෙන ඒවත් ඇහෙනවා. ඒවත් එකනේ ගෝරිත් එකනේ යන්නේ. ඔව් එතකොට අර සින්දුව කියනකොට ආස්වාදයක් ඇත්තෙම නැහැ මේ මොකද. එතකොට නෑ සින්දු ඉතින් හරියක් හොඳයි ඒකෙන් කුසලයක් වෙනවා. ඔව් එන කට්ටියට අලුත් නේ. ඔව් එන කට්ටියට අලුත් නේ. අපට එතෙන්ට යනකොට ඔක්කොම නෑ. අර කෑම උයනකොට එහෙමයි දැන්. කෑම උයන කෙනාට ඉවුවට පස්සේ රස නැති. යාගරහ බලලේ මේ වෙලාව ඔක්කොම ටික ඉවරලා. අන්න ඒක තමයි ඇත්තෙම වඩාත්ම වැදගත්. ඕ මෙන්න මේක බුදුදහමේ කියන ලස්සන උදාහරණයක්. මොකද උදාහරණ විතරක් පොගේ දාසෙත් අද බණ්ඩ කිව්වා. අර දැන් කැලේකින සිවලෙක් ඉන්නවා. ඒ සිවලා කැලේ ඈත ගහක් දකිනවා. ඒ ගහේ ලස්සන ලොකු මල් තියෙන රතු මල්. ඈ ඒ ගහ අපි කියමු කැල ගහ කියලා. කැලේ තියෙන කැල ගස් කියලා ලොකු රතු පාට මල් තියෙනවා. මේ සිවල ඈතදිම මේ ගහ දැක්කම මොකද හිතන්නේ? ඕ මස් ගහ කියලා හිතලා ඒ දෙන්න දූවල යනවා. ගිහිල්ලා අර වැටිච්ච මල් කඩට ගන්නවා. ගන්න යාට තේරෙනවා මස් නෙවෙයි කියලා. බිම වැටිච්ච මස් නෙවෙයි උනාට යා හිතනම ගහේ තියෙනව මස් කියලා. වැටෙනකන් හැම එකක්ම වැටෙනකන් යා එන ඉඳලා එතෙන්දිම වෙහෙසටපත් වෙලා යා ජීවිතය අවසන් කර ගන්නවා. අපිත් අන්නේ වගේ කියලා. අපි ජීවිතේ එක එක අවස්ථා දැන් පොඩි කාලේ සෙල්ලම් බඩුවට ආසා කළා. ඊට පස්සේ පොත්පත් වලට ආසා කළා. විභාග වලට ආසා කළා. උපාධි වලට ආසා කළා. රැකියාවට ආසා කළා. දරුවන්ට ආසා කළා. ඊට පස්සේ දරුවන්ගෙන් කෙලවර වෙන්නේ නැහැ. දරුවන්ගේ දරුවන්ට ආසා කළා ඊට පස්සේ. ඕ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා අපිට හැමදාම ඒක එක දිගටම මේක පවත්වා ගන්න බෑ අපට. ඒකයි. සතුට කියන එක එක විදිහට පවත්වා ගන්න බෑ. ඒක අතකින් දරුවෝ ටික ටික ලොකු වෙනවා. මේව වෙනස් වෙනවා. අනිත් පැත්තෙන් වෙනස් නොවුනත් දැන් බලන්න අපි ලෝකේ කැමැතිම වෙන දියක් අපි ලෝකේ කැමැතිම ගෙදරක කැමැතිම ඇඳන් ගෙනලා තියාගෙන කැමැතිම බඩු ටිකත් එක්ක ඉන්න බලන්න. සතියක් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ආයෙ තව එකක් තියෙද කියලා බලනවා. ඊට වඩා වෙනස් මොස්තරයක්. මේ වගේ යන ගමනේ මේකට බුදුදහමේ කියනවා ඌනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ කියලා. ලෝකේ හැමදාම මදීකෙන හැඟීමෙන් ඉන්නේ. අතෘප්ති කරව ඉන්නේ. හැමදාම හිතන්නේ මේ ටික නෙවෙයි සතුට නොලැබපු ඊළඟ ටිකේ කියලා. ඊළඟට යන්නේ. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට වයසට යන කලත් යනකොටත් තෘප්තිමත් වෙලා නැහැ. ඇඳට වැටෙන කලු තෘප්තිමත් නැහැ. අන්තිමට මොකද වෙන්නේ? ආයි භවයකට යනවා මේ තෘප්තිය නැති හින්දා. ඔයාගෙන. අන්නේ එකයි යන්නේ. මෙන්න මේ තත්ත්වයක් බුදුහාඳුරු කෙනෙක් අනාවරණය කරගත්තා. අපේ ජීවිතවල යන ගමම්මග මේක. අපි මේක පිළිගත්තත් නොගත්තත් යථාර්ථය මේක. බොහෝ දෙනෙක් මේක පිළිගන්න කැමති නැහැ. ඔය ඊට පස්සේ දරුවෝ ටික නිදහස නම් සතුටින් ඉන්න පුළුවන් කියලා හිතන්නේ. ඕ නමුත් එහෙම වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේක තමයි බුදුදහමේ කියන ගැඹුරු ජරා කියන එක. මොකද මේ මහලු වෙන එක අවබෝධ කරගන්න එක ලේසි නෑ. බුදුවරයෙක් පහළ වෙන්න ඕනේ ඒක තේරුම් ගන්න. බුදුවරයෙක් පහළ වෙලා අපට දේශනා කරන ජරා කියන එක තමයි මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධෙහි ඇතිවන ජරාව දිරාපත් වීම. ඒ අත්දැකීමෙහි තියෙන අත්දැකීම එක දිගට එක විදියට පවත්වා ගන්න බැරි වීමෙන් තියෙන අතෘප්තිකර භාවය. මෙන්න මේක එක කාරණයක්. අනිත් එක මරණ කියන එක. මරණ කියන එක එකක් සඳහන් වෙනවා මෙතන. අපි සාමාන්‍යයෙන් එදිනෙදා මරණ කියන විවහාර කියන එක ඒ මොකද්ද? ඒ සත්වනිකායෙන් ඒ සත්‍යයන්ගේ අංචුත වීම, චුතවන බවක්, ભેදයක්, අතුරුදහන් වීමක්, මරණයක්, කාලක්‍රියා කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, ශරීරයේ බහා තැබීමක් වේද? ඈ කතමංචෞසෝ මරණං යාතේ සන්තේසං සත්තානං තම්මා තම්මා සත්තනිකාය චුති චවනතා බෙහෙදෝ අන්තර දහනං මච්චු මරණං කාලකිරියා කන්දානම් බෙහෙදෝ කලේ බරස්ස නික්හේපෝ. මේ ශරීරයේ බහා තබන අපි කවදහරි මේක බිමින් තියෙන අපි කවදහරි දැන් අද ශරීරයත් එක්ක මනසත් එක්ක මේ උස්සගෙන ඉන්නේ. අද අපේ ජීවිතය කියන්නේ හරියට හිතන්නේ මේ ශරීරය විතරක් කියලා. අද අපේ ශරීරය කියන්නේ හරියට අන්දේ උඩ නැගලා ඉන්න කොරෙක් වගේ. අන්දේකුයි කොරෙකුයි දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න වෙන වෙනම හිටියොත් ගමන යන්න බෑ. අන්දේට ඇස් පේන්නේ නෑ. කොරාට ඇවිදින්න බෑ. මේ දෙන්න මොකද කරන්නේ? කොරා නගිනවා අන්දේගේ පිට. නැගලා එයා කියනවා දකුණට හැරෙන්න වමට හැරෙන්න කිය කිය මේ දෙන්න ගමන යනවා. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතය. අපේ මේ පේන ශරීරය තමයි අන්දයා කියලා කියන්නේ. අන්දයට ඇවිදින්න පුළුවන්. නමුත් ඇවිද්දට පේන්නේ අන්දේගේ උඩ නැගලා ඉන්න කවුද? හිත. අපේ මන මේ ශරීර උඩ නැගලා ඉන්න හිතෙන් තමයි කියන්නේ අරක මේක බලන්න. තොර මේ දෙන්නාගේ එකතු වීම. මේකට කියන්නේ නාම රූප කියලා. නාම කියන්නේ මනස, රූප කියන්නේ රූපය. මෙන්න මේ මනස හා රූපය කියන දෙක එකතුව තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතෙන්දි යම්කිසි වෙලාවක කර්මත ඉන්න කොරා දැස්සනම් ගමන නිමාවටපත් වෙනවා, මරණයටපත් උනා වෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මරණයක් නෙවෙයි මේක, తాවකාලික මරණයක්. නැවත මෙයාගේ මනසට අනුරූප තැනක නැවත පිළිසඳ ගන්නවා. එතකොට මෙන්න මේ මරණ කියන එක, මෙන්න මේ මරණය හරියට දකිනවනම් දැන් අපේ ශරීරයට තියෙන ආශාව ටිකෙන් ටික අඩු කරගන්න තමයි මේ විවිධ න්‍යාය වලින් මේ කියන්නේ. දැන් අපට අපේ ජීවිතේ ලොකුම දේ තමයි මේ ශරීරය. ශරීරය මනසයි තමයි දැන් ලොකුම දේ. මේකේ තියෙන සැබෑ ස්වභාවය අවබෝධ කරගත්තොත් අපි ටිකෙන් ටික මේකට තියෙන ඇල්ම නැති වෙනවා. මේකට තියෙන ආශාව නැති කරගත්තොත් මොකද වෙන්නේ? මේකට එන දුක් ටික සමග වෙන්නේ නැහැ. වාසිය එක. මේකට ආශා කරොතින් ආශාව විතරක් තියෙන නිකන් ඉන්න බෑ. අනිත් ටිකත් බාර ගන්න වෙනවා. ශරීරයට ආශය ලැබීම බාර ගන්න බෑ කියලා බෑ. මහලු වීම බාර ගන්න බෑ කියලා බෑ. මේ ශරීරයට ඇවිත් බඩු ටික විනාශ වෙනකොට, දරුවෝ ටික නැති වෙනකොට ඒක බාර නොගින්න කියලා බෑ. පැකේජ් එක මේකට යන්නේ. ඒ නිසා අත්හරිනව නම් දෙකම අත්හරින්න ඕන. ආසාව තියාගෙන අනේ මහලු වෙන්න බෑ, ලෙඩ වෙන්න බෑ කියලා ඒකෙන් බේරෙන්න බෑ. කලාමැදිරියට අරකට පැනලා, පළඟැටියට පහනට පැනලා, අනේ මට දැල්ල විතරක් ඕන පිච්චෙන්න බෑ කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. ඒක කියන්න බෑ. පණිනව නම්, ලස්සනට පණිනව නම් ඒ දුක තියෙන්න ඕන. දෙකම එකට ඇලෙන්නේ. අපිත් ඒ වගේ මේ ශරීරයට ආසා කරොතින්, මේකට ආඩම්බරු වුණොතින්, කීර්ති ප්‍රශංසාවට ආසා කරොතින් ඒව වෙනස් වෙනකොට ඒ දුක් ටිකක් එනවා වට. මොකද අරක වැඩිපුර නැහැ, ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා වැඩි කලක් නැහැ, රූප ලක්ෂණේම වැඩි කලක්. ඒක පොඩ්ඩයි තියෙන්නේ. ඒක ආස්වාදයක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ. ඒක අල්ප ආස්වාදයි, බහු ආදීනමයි. මේක ටිකයි තියෙන්නේ. ඒ පොඩ්ඩට ආසා කරොතින් ඊට වඩා ලොකු එකක් මේ පැත්තෙන් එනවා තමයි. ආසාව අඩු කරගෙන කියන්නේ හිතන්නේ කොහොමද තමන්ට දුක මේ සතුට නැති වෙනවා කියලා. සතුටට දැනටත් වඩා වැඩි වෙනවා. රහතන් වහන්සේලා තමයි ලෝකේ සතුටෙම හිටියේ. රහතන් වහන්සේලා තමයි ලෝකේ ලස්සනටම දැකපු අය. රහතන් වහන්සේලා තමයි තේරේ ගාථාවල මේ ගස්කොලන් දියරි ලස්සනටම වර්ණනා කරපු අය. දැන් ඉන්න ගීත රචකයන්ට වඩා ලස්සන කවි ලියලා දෙන රහතන් වහන්සේලා. ඒ ආගේ වෙන ගීත කවි වෙනම සාහිත්‍යයක් තියෙන බෞද්ධ සාහිත්‍යය. රහතන් වහන්සේලා කියපුවා. අනේ මේ ලස්සන ගංගා ගලා හැලෙනවා, මේ කුරුල්ලු හඬනවායි, කුරුල්ලු හඬන ඒවා පරිසරයේ නියම විදියට රස වින්දේ, භුක්ති වින්දේ රහතන වහන්සේලා. ඒ හැබැයි නික්ලේසි මනසකින් අනිත් අය හොයාගෙන ගිහිල්ලා බදාගෙන සතුරු වෙන ගමනේදී මේ රහතන් වහන්සේලව දැකලා තියෙන තැන්වල මෙහෙම විදි සතුරුන. ඒකයි වෙනස. එතකොට මෙන්න මේ ඊළඟට මරණ කියන එකේ ඊළඟ කාරණයක් තියෙනවා. දැන් අපි කිව්ව දැන් ජරා කියන්නේ මහලු වීම, මරණයට පත් වීම, මරණ ඒක තමයි සාමාන්‍ය අර්ථය. ජරාව කියන එකේ මේ යටින් යන තමන්ගේ අත්දැකීමේ වෙනසක් වෙන එකත් ගැඹුරු අර්ථය. මරණයේදී තව ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒක මොකද්ද? ඒ ගැඹුරු අර්ථය සාමාන්‍ය මේ පුද්ගලයා වයසට ගිහිලා මරණයට පත් වෙන එක සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තේ බුදු වෙන්නත් කලින්, ගිහිගෙන් නික්මෙන්නත් කලින්. ඡන්නත් එක සතර පෙර නිමිති දකිනකොට මහල්ලෙක් දැක්කා, මලමිණියක් දැක්කා, දෙකම දැක්කා. ඒක අවබෝධ කරාට විතරක් දුක අවබෝධ වෙන්නේ නැහැ. දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙන්න නම් මේ මරණයේ ගැඹුරු සත්‍යයක් අවබෝධ කරගන්නට ඕන. ඒ මොකද්ද? ඒ මරණය මොකද්ද? මරණය කොටස් තුනකට බෙදෙනවා. ක්ෂණික මරණ, ක්ෂණික මරණ කියන්නේ මොහොතක් පාස යන මරණ, සමුච්ඡේද මරණ කියලා. ක්ෂණික මරණ කියන්නේ හැම මොහොතේම ඇතිවෙම, නිරුද්ධ වෙම මේ අත්දැකීම නැති වෙන එක. සමුච්ඡේද මරණ කියන්නේ සම්මුති වශයෙන් මේ ශරීර මරණපත් වීම. සමුච්ඡේද මරණ කියන්නේ ආයි නොයපදැනි විදිහට මරණයටපත් වීම. රහතන් වහන්සේ කෙනෙක්ගේ පිරුවන් පෑම. එතකොට ක්ෂණික මරණ, සම්මුති මරණ, සමුච්ඡේද මරණ. ක්ෂණික මරණ කියන්නේ හැම මොහොතකම වෙන එක, ඉන්ස්ටන්ට් ඩෙත් එක. සම්මුති මරණ කියන්නේ කන්වෙන්ෂනල් ඩෙත් එක, සමුච්ඡේද මරණ කියන්නේ අල්ටිමේට් ඩෙත් එක. එයා මිය යන්නේ නැවත ඉපදෙන නෙවෙයි. අපි මිය යන්නේ කොහොමද? නැවත උපැන්න සාතිකයක් අරගෙන තමයි අපි මේ ඊළඟ තැනට. ඒ උපැන්න සාතිකය දැන් මිට අපාය එකක් වෙන්නත් පුළුවන්, දිවි ලෝකයක් වෙන්නත් පුළුවන්, මනුස්ස ලෝකයක් වෙන්නත් පුළුවන්. එහෙම කියන්නේ බෑ නේද? නෑ මං කිව්වේ දිවි ලෝකයක් වෙන්නත් පුළුවන්, මනුස්ස ලෝකයක් වෙන්නත් පුළුවන්, අපාය වෙන්නත් පුළුවන්. එහෙම කියන්න බෑනේ. ඒ තුන හැරගෙන යන්න දැන නෑ. අපි ඉන්නේ එතකොට මෙන්න මෙතන තියෙන ගැඹුරු වර්ථයේ තමයි මේ මොහොතක් පාසා ඇතිවන මේ සීසින් එක සහ රයිසින් එක. ඔව්. හැම මොහොතේම මේ ස්කන්ධ පංචකය හට ගන්නෝනේ. මේ බල්බ් එක අපි කියන එක තත්පරයකට 60 වරක් නිවෙනපත් වෙනවා කියලා. අන්න ඒ වගේ අපි අත්දැකීම ඊටත් වඩා 100 ගුණයක නෙවෙයි 1000 ගුණයක වේගයකින් මේ අත්දැකීම් ටික හැම මොහොතේම ඇති වෙමින් නිරුද්ධ වෙනවා. ඒකේ වේගය වැඩි නිසා අපිට පේන්නේ එක දිගටම තියේ කියලා. අර ගිනි පෙල්ලක් වේගයෙන් කරගමනකොට අපට පේන්නේ හවුමක් වගේ. නමුත් එක ගිනි පෙල්ලක් විතරයි තියෙන්නේ. අන්න ඒ වගේ මේ වේගය වැඩි නිසා අපට පේන්නේ මේ එක දිගට මේ රූපය පේනවා කියලා. එක දිගට මේ ශබ්දය අහනවා කියලා පේන්නේ. එක දිගට මේ ස්පර්ශය විඳිනවා කියලා හිතෙන්නේ. නමුත් වේගයෙන් මිශ්‍ර වෙමින් මේ දිගට යන්නේ මේක. වේගයෙන් මිශ්‍ර වෙන ශක්තියේ තේරෙන්නේ නැහැ. මාරු වේගය යන්නේ මේ. ඔක්කොම එකට නැහැ. එකක් මාරු වේ යන්නේ. නමුත් මාරු වෙන වේගය වැඩි නිසා අපට හිතෙන ඔක්කොම එක පිට ඇහෙන් රූපක් දකිනවා, කනෙන් ශබ්දයක් අහනවා, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා, ඔක්කොම යනවා කියලා හිතෙනවා. දැන් අර ගංගාවක වතුර යනකොට අපිට පේන එක දිගටම එක රේඛාවක් වගේ කියලා නේ. නමුත් වෙන වෙනම වතුර බිඳුනේ තියෙනවා. ඔව්. නමුත් බලනකොට එහෙම පේන්නේ නැහැ. අන්න ඒ වගේ ඒ උදාහරණෙම තමයි අපේ මේ ලෝකෙත්. තනිකරම වෙන වෙනේ එකට එකතු කරලා මේ තියෙන්නේ. එකට වෙන්ව දැක්කොතින් ඇලෙන දෙයක් නැහැ. දැන් චිත්‍රපටියක් යනකොට අර ප්‍රොජෙක්ටරේ යනෝනේ නේ, වේගෙන් කරගෙනනෝනේ. ඒකේ චංචල රූප නැහැ. ඔක්කොම නිශ්චල රූප තියෙන්නේ. යන වේගය යනවා ටික ටික කරගෙනනෝ. දැන් අතක් ඉස්සෙනකොට 20ක් 25ක් යනවා මේ. ඔව් 20ක් යනවා. ඔව් හැම එකක්ම නිශ්චල රූප. හැම එකක්ම වෙන වෙනම ස්පේස් එකක් තියෙනවා. අන්නේ වගේම තමයි අපි මේ දකින අත්දැකීමත් එහෙමයි. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපට වේගෙන් කරකවල පෙන්වන මේක. පෙන්වනකොට බිත්තිය දිහා බලාගෙන නාන්න මේ අප්පුඩි ගහනවා, hina වෙනවා, මෙහෙ ගෙදෙන්නේ ගහගන්නකොට කේන්ති ගන්නවා. මෙහෙ අපි දුක් විඳිනවා ඒකෙන්. ඈ ප්‍රොජෙක්ට් එකේ කරකවන මිනිස්සු ඉතින් hina වේ බලාගෙන ඉන්න අපිට. ඒක තමයි අපේ පැත්තෙන් සම්බ දෙකකුත් දානවා. අන්තිමට මේ වැදිලා තියෙන බිත්ති අරගෙන වෙන තීරයක නම් තහගමන්නේ. නිකම අන්නේ වගේම තමයි ඇත්තෙම අපි මේ දකින රූප සාමාන්‍ය බලනකොට ත්‍රිමාණ වගේ පෙනුනට සම්පූර්ණ මේ ද්විමාන චිත්‍රයක් වගේ මේක. මේ පේන එක පේන මේ පේන සිද්ධියයි මේ පේන රූපය අතර වෙනසක් නැහැ. මේ පේන එක පින්තූරයක් ගත්තොත් ඒකම තමයි. ඒක මෙතන තිබුණොතින් ඒ පින්තූරයෙන් මේක වෙනසක් නැහැ. මේ පින්තූරේ ඉන්න කෙනාට ආ මෙයා ලස්සනයි, මෙයා අපේ කෙනා, මෙයා රෝහණ මහත්තයා උහුම කියලා අපි මෙයාට ගුණාගුණ දාගන්නවා. මේ පින්තූරේ දක්ව අනේ බුදුහාරු මේ දුෂ්කර ක්‍රියා කරනවා, අර පස්සග මහණුන් අරෙහි ඉන්නවා කියලා අපි තනිකර සිද්ධියට ගියා මේ. ඔව්. නමුත් මේ ඇසෙන් පේන්නේ මේ වර්ණය විතරයි. අර චිත්‍රපටිය බලනකොට චිත්‍රපටියේ රූප ටික විතරයි අරේ පෙන්වන්නේ. අපි මෙහෙන් ගහ ගන්නවා කියන හරි ආලය හරි දේශය හරි අපි මෙහි ඇති කරගන්නේ. කෙලස් ටික මෙහි තියෙනවා. සම්පූර්ණයෙන්ම අපි මේ අහන, දකින, රස විඳින ඔක්කොම දේවල් වල යථා ස්වභාවය මේක. මේක දැනගත්තොත් අපිට හිතෙනවා අපි ලස්සන රූපමාවක් කියන්නේ. අර අන්දේකුට උපමාවක්. අන්දේකුට අර අන්දේකුට පර නැඳුමක් දෙනවනේ එකනේ. පර නැඳුමක් දීලා යා මුලා කරන හුඟක් අ ඔයාට දෙන්නේ ලස්සන නැඳුම කියලා ලෝකේ. දිරාපත් වෙච්ච පර නැඳුමක් දෙන්නේ. දීලා කියනවා මේ ඔයාට අපි දෙන්නේ ලෝකේ ලස්සනම නැඳුම කියලා. මිනිස්සුන් අර කැඳගෙන හැම තැනම යනවා. මිනිස්සු තා ලස්සන තමයි කියලා අපුඩි ගහලා කියනවා. ඊට පස්සේ මෙයාට හමු වෙනව ඉතාම කරුණාවන්ත බුද්ධිමත් කෙනෙක්. යා මොකද කරන්නේ? දැනුවත් කරාට පිළිගන්නේ නැහැ මෙයා. ඔය ඉතරම මුල් බැසගෙන තියෙන මෙයාට ඒක. එයා මොකද කරන්නේ? එයා අරයා දක්ෂ වෙදමාත්‍යගේ ළඟට එක්ක යනවා. ගිහිල්ලා ඇස් දෙකට ප්‍රතිකාර ගන්න. ඇස් දෙක සුව වෙනවා. සුව වෙච්ච ගමම මොකද බලන්නේ ආය? ඇඳුම දිහා බලන්නේ. බලනකොටම තමයි තේරෙන්නේ මෙච්චර කල මිනිස්සුන් අපුඩි ගහ ගහ හිටියේ මේ පරණ ඇඳුමනේ එවලෙම ගලවල වීසි ගල්ලා අර මෙච්චර මුලා කරපු මිනිස්සුන්ටත් එයා බනිනවා. අන්නේ වගේ තමයි ඇත්තෙම අපේ ජීවිතයත් වෙලා තියෙන්නේ. අපිට අපිත් දැන් මේ අන්දලේ ඉන්නේ. ඔය ඇස් දෙක වහලා අන්දලේ ඉන්නේ ලස්සනේ වයි කියලා. ඔව්. අන්න ඒකට ප්‍රතිකාරය තමයි මේ ධම කියලා කියන්නේ. අපට නිවැරදි බෙහෙත මේ ඇස් දෙකේ අඳුර අන්ධකාරය අන්ධ බව නැති කරන බෙහෙත තමයි ධර්මය කියන්නේ. මේක නැති වෙච්ච දවසට අපට මේක අවබෝධය ලැබෙච්ච දවසට අපි මිනිස්සුන් ද්වේෂ කරන්න බණින් යන්නේ. අපි උපේක්ෂාවටපත් වෙනවා. අපිට අනිත් අය ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙන්නේ. ඇයි ඒ අනේ මිනිස් මේක දන්නේ නැතුව මේවට වාසා කරන විදි මේ දුවන දිවිල්ලක් කියලා හිතෙන්නේ. රහතන් වහන්සේලට සඳහන් කරන රහතන් වහන්සේලට පහළ වෙන විශේෂ හිතක්. ඒකට කියනවා හසිත උපාදී කියලා. මේ හසිත උපාදී කියන්නේ සිනහවක්. මේ සිනහ විදි කියනවා මේ මිනිස්සු එක එකට ආසා කරනෝනේ. ගහ බැන ගන්නෝනේ. දේපලවට රණ්ඩු වෙනෝනේ. රහතන් වහන්සේනගෙන අනේ හින මද සිනහවක් පහළ බලාගෙන ඉන්නෝ. අනේ මට මේ ආසාවල් නෑ නේද කියලා. මට මෙහෙම අවශ්‍යතාවයක් නෑ නේද කියලා බලමු. මද සිනහවක් පහළ. ඒ වගේම ලෝකෙ මිනිසුගේ ලොකු අනුකම්පාවක් ඇති වෙන්නේ කියලා. දැන් මේවට ආසා කළ බලන අන්තිමන කොතෙන්ද යන්නේ අපිනේ? මරණය කරන්න යන්නේ මෙනේ. එදාට මොනවද තියෙන්නේ අපිට? මොනවාක්වත් තියෙනවද නේ? ශරීරයක් තියෙනවද? දරුවෝ ටිකවත් ඉන්නවද? අම්ම කරපු වාහනේ සෙරෙපු ගෝට්ටම ඇඳුම් ටික ඔක්කොම ගෙදරනේ. ශරීරයක් නැහැ. ඉතින් මේක තේරුම් ගත්තොත් මේව දාලා කැලේට යන්නේ නැහැ. මේව පරිහරණය කරන ගමන් මීට වඩා ඉහළ මානසිකත්වයකට තමන් එනවා. ඔව් මේ ටිකෙන් විතරක් තමන්ව අල්ලන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. දැන් අපි බඩු ටිහකට උපාදීයකට අස්සාවකට විතරක් අපි අහුවෙලා ඉන්නේ. මේක ලබාගත්තු කෙනා අර ටිකක් කරන ගමන් ඊට වඩා ඉහළ මානසිකත්වයක යා ඉන්නේ. එයාර පොඩි දේවල්ට සතුට කරන්න බෑ. කෑමක් දීලා හෝ තව දෙයකින් ලොකු සතුටක් පත් කරන්න බෑ. ඒකට කියන්නේ අනිත් උදව් කරන අයට කෘතඥතාව වෙන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. උදව් කරන අයට පින් දෙනවා, ඊයට ආශිර්වාද කරනවා, තමන්ට ආහාර පාන උදව් උපකාර කරන අයට, මොකද තමන්ගේ ජීවිත පවත්වා ගන්න උපකාරයක් කරන්නේ. හැබැයි අර ටිකෙන් තමන් නැවතිලා ඒ ටිකෙන් විතරක් ගිජු වෙලා එතෙන්ට පිරෙන්නේ නැහැ තමන්. ඒ ටික පරිහරණය කරන ගමන් ඊට වඩා ඉහළ මානසිකත්වයක තමන් ඉන්නේ. තමන් වාහනයක් පාවිච්චි කරනවා නම් තමන් වාහනේ පාවිච්චි කරන කෙනාට වඩා දියුණු ඉහළ මානසිකත්වයක කෙනෙක් වෙනවා. තමන්ගේ දරුවන්ට වඩා තමන් ඉහළ මට්ටමක මානසිකත්වයක ඉන්නේ. එනිසා නිතරම හිත පිරිසිදු වෙන මානසිකත්වයක, හිතට දුක් පීඩා නොවන මානසිකත්වයක තමයි තමන් ඉන්නේ. තමන්ට හිතට දුක් පීඩා ටිකක් එනවා නම් තමන්ට තියෙන ධනෙවත් දරුවත් මොනවාක්වත් ඒවලට මතක් වෙන්නේ නැහැ. හිතේ තියෙන මේ කේන්දිය තියෙන්නේ නැත්තම් ද්වේෂය, නැත්තම් මේ දැඩි රාගයේ ආසාව තියෙන්නේ. ඒ නිසා මේ සම්පට්ටිකෙන් ප්‍රයෝජන තමන්ට තියෙන්නේ මේ පැත්තේ කෙලෙස් අඩු වෙනවා තින්. දැන් බලන්න අපේ හිත බොහෝ කවුරු හරි කිරි ද්වේෂයෙන් ඉන්න වෙලාවකදී තමන්ට ඉන්න ලස්සන දරුවෝ ටික මතක් වෙනවද? තමන් යන ලස්සන වාහනේ මතක් වෙනවද? මොනවාක්වත් නැහැ. තමන් ගත්ත උපාධි සාහිතික භාෂා ඥානය මුකුත් මතක් වෙන්නේ අර කේන් තියන්නේ නැවත. මේක අඩු වෙනවා කියන්නේ අපිට මේ සම්පට්ටිකේ ප්‍රයෝජන ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ගෙදර මල් ගස් තියෙනවා නම් මල් ගස් වලත් ලස්සන පේනවා. මල්ගස්සලට ඉන්න මීමැස්සොත් අපට පේන්න ගන්නවා. ගෙදර වාත්තේ ගස්සල ඉන්න කුරුල්ලන්ගේ සද්දියත් ඇහෙන ගන්නවා ඊට පස්සේ. දැන් අපට ඇහෙනවද ඒවා? දැන් ඇහෙන්නේ නැත්තේ අපට ඒවා. මීමැස්සන්ගේ සද්දිය, ගෙදර මල් වලට ඉන්න මීමැස්සු ඉන්නවා, වාත්තේ ඉන්න කුරුල්ලෝ ඉන්න, කුරුල්ලෝ උදේට අපිට කලින් නැගිටලා හඬ දානවා. අපට ඒව මුකුත් ඇහෙන්නේ නැත්තේ. ඒ ලස්සන අද අපට විඳින්න නැහැ. ඒ නැත්ති අපේ හිතේ මේ කෙලෙස් එනකොට. කෙලෙස් අඩුවෙන් අරවා අපට සංවේදී වෙනවා අපට. ගෙදර ඇතුළු වෙනකොටම දොර විතරක් නෙවෙයි බලන්නේ. ගෙදර වත්ත බලනවා, මල්ගස්ටිගේ ලස්සන බලනවා, මිදුලේ ලස්සන බලනවා, ලෑන්ඩ්ස්කේප් එකේ ලස්සන බලනවා. ඒව බලාගෙන නැති කෙනා යන්නේම මොකද්ද අඩුව කැම තියනවද? දරුවෝ ටික මොනවද විශ්ේ කරලා තියෙන්නේ? බඩු මුට්ටු මොනවද කුඩු කරලා තියෙන්නේ? ඒව කියලා බලාගෙන යන්නේ. මේ මානසිකත්වය යන කෙනා අරවත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා මෙයා ලස්සන වටා විට ඇත් ලස්සන ටික බලාගෙන ඊට වඩා ඉහළ මානසිකත්වයක යයි. එනිසා ධර්මයේ දැනගත්තොත් තමයි අපි දැනට තියෙන සම්පත්තිකෙන් වා සැප විඳින්නේ. ධර්මයේ දන්නේ නැත්නම් මහන්සිල උපයපු දේවල් ටිකෙන්වත් අපි සැප විඳින්නේ නැහැ. ඒකයි යථාර්ථය. අපි යනකොට අපි යන වාහනේ ලස්සන අපි බලනවද ඇත්තෙන්? පොඩිම කාලේ බලන්න අපි වාහනේ යනකොට අලුත් වාහනේකෙම ගියොත් අර ඇකරින් අර ලයිට් ටික පත් වෙනකොට අපි කොච්චර ලස්සනද නේ? තොරණක් වගේ නේ අර බල්ස් ටික අර මීටරේ එනව තියෙනකොට නේ. අපිට මේ ගැස්සෙන්නේ නැහැ, පුදුම කන්ඩිෂන් එක ගන්නේ, පුදුම වෙනවා. කොහොම මම පළවෙනිම මේ බස් එකක ගිය දවසක ඔය ප්‍රයිවට් බස් අප මුල්ම කාලේ හොඳම වාහනේක ගිය මම අපේ ඥාති කෙනෙක්ගේ වාහනේක පුදුම හිතුණ මේ දිවි රෝගයක් වගේ කියලා. ඕහෝ ඇත්තෙම දැන් අපට මේ වාහනේ ලස්සන පේනවද? පේන්නේ අපට ඒක. ඕ කිසිම ආස්වාදයක් නැහැ නේ බලන්නේ. ඇත්තෙම මේ කෙලෙස් අඩු වෙන අඩු වෙනව පේනවා අපට. අපේ දැන් පේන්නේ අර වෙන ලෝභයක් හරි දේශයක් හරි කරා දැන් මේ දුවන්නේ. ඒ අඩු වෙනකොට මේ පල්ලෙහාට එනවා අපි. මේකේ ලස්සන පේනවා, සින්දුවක් වුණත් ආසාදෙ විඳින්න පුළුවන් අපට ඒක. ගෙදර වත්තේ ලස්සන, මලගස්සල ලස්සන, මේ මැස්සන්ගේ නාදය, ගෙදර යන සින්දු, ඒව ඔක්කොම අපට ඇහෙන ගන්නවා ඊට පස්සේ. මේක නිවන නෙවෙයි ඇත්තෙම. නමුත් නිවනට පල්ලෙහා තියෙන ගිහි මිනිස්සෙක් වශයෙන්, සාමාන්‍ය කෙනෙක් වශයෙන් මේ හරි හම්බ කරලා ඉගෙන ගන්න ලබන ප්‍රයෝජන ටික නෙමෙයි. ඒ ටිකේ හරි ප්‍රයෝජන අපට තියෙන්නේ මේ ආස්වාදය අපි විඳිනකොට, මේ කෙලෙස් අඩු වෙනකොට, අපේ හිත පිරිසිදු වෙනකොට. ඈ දැන් අපේ ඥාතියෙකුණත් බලන්න, අපි පොඩි කාලේනේ ඥාතිය කෑති ඉඳලා එනකොටනේ කොච්චර සතුරු වෙනවදනේ? බඩුවක් ගේ තෑගක් හැම ගෙනවොත් නේ. දැන් ඒ වගේ 10ක් ගෙනව සතුරු වෙන්නේ නැහනේ. මොකද සතුරුට වෙලා තියෙනවා. ඔව් ඊට වඩා ලොකු බලාපොරොත්තු ආසාවන් එක දැන් අපි ඉන්නේ. ඔව් ඉස්සර පොඩි බැලුම් බෝලයක් දුන්නත් නේ, ලෝකෙම දුන්නා වගේ නේ. එතකොට මෙන්න මේ අනු, එතකොට ජරා කියලා කියන්නේ මහලු වීම, මරණය කියන්නේ මිය යාම. මේ දෙකටම යටින් තියෙන අර්ථය මොකද්ද? මෙන්න මේ ටිකෙන් ටික මේ අත්දැකීම වෙනස් වෙමි යනකොට තියෙන අතෘප්තිකර බව. මරණය කියන්නේ හැම මොහොතක් පාසාම මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම, නිරුද්ධ වීම. මේක දකිනවා නම්, මේක දකින කෙනා දන්නවා මේකට ආසා කරොතින් දුක ඇති වෙනවා, මේකට ආසා නොකරොතින් තමන්ට දුක් දෙන්නේ නැහැ කියලා. එතකොට යා ජරා මරණ වලට හේතුව දකිනවා. එයා සාමාන්‍ය කෙනෙක් ජරා මරණ වලට හේතුව දකින්නේ එක්ක බෙහෙත් ටික නැහැ, නැත්තම් මේ අනතුරකටපත් වුණා, ඒව තමයි දකින්නේ. ඈ මරණයටපත් වුණා තින් බොහෝ කෙනෙක් බනිනවා, ඇක්සිඩන්ට් එකක් වුණා තින් ඇක්සිඩන්ට් වෙච්ච කෙනාට බනිනවා. මේ නිසා මරණයටපත් වුණේ කියලා. මහලු වුණා තින් බනිනවා, අනේ බලන්න මේ හරියට බෙහෙත් ටික ගන්න බැරුණේ, ඒකයි ඔව් මේ ක්‍රීම් ටික ගාගන්න බැරුණේ, ඒ නිසා නාකි වුණේ කියලා හිතෙන්නේ. නමුත් ඇත්තෙන්ම මේ දෙක මුනේ මොකක්ින්දද? ජාති පච්චය ජරාම, ඉපදිච්ච නිසයි මේ දෙක උනේ. බුදුදහමේ මේකට හේතුව කියන්නේ මොකද්ද? ඉපදීම. ඔව් ජාති තමයි හේතුව, ඉපදීම තමයි මේ ජරා මරණ ශෝක පරිදේවට යන්න හේතුව. ඒ නිසා යම් කෙනෙක් ජරා මරණ වලින් නිදහස් වෙන්න කැමති නම් මොකද කරන්න ඕන? ඉපදීම නැති කරන්න ඕන. ඉපදීම නැති කරන්න නම් මොකද කරන්න ඕන? දැන් අපි ආසා කරන දරුවෝ ටික මේ රූපේට ආසා කරොත් මොකද වෙන්නේ? ඔව් මේ වගේම රූපයක් හොයාගෙන ආයෙ එන්නේ. ආවොතින් ආයෙ රැකියා කරන්න වෙනවා, ආයෙ බැනුම් අහන්න වෙනවා, ආයෙ මකුණ කක් කක ඉගෙන ගන්න වෙනවා, බංකු වල ඉඳගෙන ගුටි ගන්න වෙනවා ගුරුවරුන්ගෙන්, ආයෙ බැනුම් අහන්න, ඔක්කොම ටිකයි ලැබෙනවා. එතකොට ඒක මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි, දිව්‍ය ලෝකෙට ගියත් ඒ මට්ටමට සරිලන විදිය ජරා මරණයකට පත් වෙනවා. බ්‍රහ්ම ලෝකෙ ගියත් ඒත් ඒ වගේ. ඒ නිසා මේ තුන් භවයේම බුදුහාරෝ දේශනා කළා, කිසියම්ම තැනක මේ ලෝකයේ මේ ලෝකයට ආසා පිළිබඳ විතරක් නෙවෙයි, යම් කෙසේනේ ඉදි කට්ටකට ආසාවෙන් මිය ගියත් නැවත යා භවයට එනවා. ඒකයි ආයෙ වළක්වන්න බෑ. උපතකට ආවොතින් එතන ඉඳන්ම ලෙඩ දුක් ඔක්කොම ටික බාර ගන්න වෙනවා. මෙන්න මේක තමයි බුදුරෙක් දකින්නේ. මේකට ආසා කළේ මෙතනින් ඉවර වෙනුන ගැටලුවක් නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ. මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ ඒකයි. ඔව්. මේ ටිකට ආසා කරන විදිය මානසිකත්වයකින් නැවත තව ටිකක් ලැබෙනවා. ඒ ලැබෙන ටිකත් මේ වගේම ටිකක් තමයි ලැබෙන්නේ. අලුත් දෙයක් නෙවෙයි. ඔව් මහලු නොවන දෙයක් නම් කමන්නේ. මරණයටපත් නොවන දෙයක් නම් ලැබෙන්නේ කමන්නේ. ආයි ලැබෙන්නේම මේකම තමයි. අර සීසෝවේ යනවා වගේ. ඈ මෙරිගෝ රවුන්ඩ් එකේ යනවා වගේ. එකම තැන යන්නේ. එතකොට මෙන්න මේක තමයි බුදුවරේ කියන්නේ, මේකට හේතුව තමයි උපත. උපතට හේතුව නැති කරන්න නම් ආසාව මේ භවයට මේ ලෝකයට තියෙන ඇල්ම ටිකෙන් ටික අඩු කරන්න ඕන. අඩු වෙන්න නම් නිකන් බෑ. මේක යථාර්ථයේ මේ දහමක් අහලා තේරුම් ගන්නවා. දහමක් අහලා තේරුම් නොගත්තොත් හිතන්නේ මේ එන එක හොඳයිනේ, බලන්න කොච්චර හොඳද මේ මරණය ආවට. ඉතින් ඉපදෙන එක නරක නෑනේ, ඉපදෙන එක හොඳයිනේ කියලා අපි හිතන්නේ. ඉපදෙච්ච නිසානේ අපිට දැන් මේ ඔක්කොම ලැබුණේ, මේ දරුව ලැබිලා තියෙන මේ ලෝකේ දකින්න ඉපදෙච්ච හින්දනේ. ආ ඉපදුනාට කමක් නැහැ කියලා අපට හිතෙන. කමක් නැහැ, ඕන කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. බුදුහාඳුර මේ දහමට වෙන්න කිව්වේ නැහැ කෙනෙකුට. මේක බුද්ධිමතුන්ට විතරක් තියෙන දහමක්. හැබැයි තමන් මේක තේරුම් ගත්තොත් නිවන විතරක් නෙවෙයි, නිවනින් පල්ලෙහා තියෙන නොයෙක් සුවයන් පත් වෙන්න පුළුවන්. මේකෙන් ආසාව අඩු වෙච්ච ප්‍රමාණයට දුක් පීඩා ටික තමන්ට එන්නේ නැහැ. ආසාව අඩු වෙච්ච ප්‍රමාණයට, ඒ කියන්නේ ඒ ටික වෙනස් වෙනකොට, ඒ දේ තමන් කැමති විදිහට නොපවතිනකොට තමන්ට ඒ දුක් ටික එන්නේ නැහැ. දරුවෙක් ඉන්නගෙන මේ දුක. ඒ දරුවා තමන් කැමති විදිහටම ඉන්න ඕන, තමන් කැමති කාලයක් තමන්ගේ ළඟ ඉන්න ඕන, වෙනස් වෙන්න බෑ ඔහොම කියලා මෙන්න මේ ටික පනවගත්තොත් තමයි දුක එන්නේ. එනිසා ඉපදිච්ච දරුවා තමන් වෙනුවෙන් ඉපදිච්ච දරුවට උගන්නලා, ඒ දරුවන්ට අදහමක් දීලා, දරුවනොත් හොඳට අධ්‍යාපනයෙන් හොඳ යහපත් සමාජයක් කරා යවන එක නෙමෙයි ගැටලුව. ඒ අය කෙරෙහි අපි දැඩි ආසාවෙන් හිටියොත් අපිට ඒ අය එක වචනයක් එහෙම වෙච්ච ගමන් හිතට දුකයි. මම මෙච්චර සලකපු දරුව නේද, මට මෙහෙම බෑනේ කියලා දුක් වෙනවා. ඒ දරුව තමන් අකමැති කෙනෙක් එක්ක ඇතැමිට මිත්‍ර වුණොත් අපට ලොකු පීඩාවක් එක්ක. මේක තේරුම් ගත්ත කෙනාට අර පීඩාව වෙන්නේ නැහැ. යුතුයගන් ටික කළා තමන් පැත්තකට වෙනවා. මොකද දරුව කියන්නේ මේ සත්‍යයන් කර්මානුරූපවපු කෙනෙක්. අපේ කුසෙන් මෙලොවට බිහි වුණාට එයත් වෙනම කර්මානුරූපවපු කෙනෙක්. ආද මගේ කුසෙන් බිහි වෙච්ච කෙනා ඊළඟ මොහොතේ අල්ලපු ගෙදර කෙනෙක්ගේ කුසෙන් බිහි වෙන්න පුළුවන්. මේ මාරුවේ මාරුවට යන්නේ ලෝකෙ. අපේ කියලා බදාගන්න දෙයක් නැහැ. ඔව්. අනිත් එක බලන්නේ අපේ ශරීරය බලන්නේ ඉතින්. අපේ ශරීරත් අපට දැත්තෙම. අපේත් මරණයෙන් පස්සේ මේකත් හරිනුනේ. ඉතින් කොහොමද අපි දරුව අපේ වෙන්නේ? ඒ විතරක් නෙවෙයි ඇත්තේ, මරණයෙන් පස්සේ අත්හරිනවා තා ගමන්නේ. ජීවත් වෙන කාලේ මේක ඇතුලේ කී දෙනෙක් ඉනවද දන්නවද? කොච්චර සත්තු ඉනවද මේක ඇතුලේ? අනුම කුඩා සත්තු. ඒ අය තමන්ගේම ලෝකයේ තමන්ගේම ගෙදර කියලා හිතාගෙන කී දෙනෙක් නම් මේ ශරීරය ආසිත ඉනවද? අපි කටට ගන්න කෑම ටික අපිට විතරක් නෙවෙයි, ඒ අයටත් එක්කම යන්නේ. ඒ අය තමන්ගේ ලෝකයේ කියලා මේක හිතාගෙන ඉන්නේ. මේ දැනට අයිති එකවත් අපට, අපි දැනට අයිති වේක උප්පැන්නේ තියාගෙන ඉඳිද්දී තව ලක්ෂ ගණනක් උප්පැන්න නැතුව මේකේ ඉන්නවා. ඒගොල්ලන්ගේ කියලා හිතාගෙන. අපේ උප්පැන්නේ මේගොල්ලන් ඉන්නවා. අපි යන වාහනේ එහෙම ගමනුත් යනවා. ඔව් අපේ තෙල් ගහන්නේ ඒගොල්ලොත් යනවා. ඒක තමයි යථාර්ථය. මේක තේරුම් ගත්තොත් අපි මේ ආසා කරන ඒව, මාන්න කරන ඒව, මේ ශරීරය නිසා අනිත් අය යටපත් කරන දරන උත්සාහය, තමන් ඉස්මතු වෙන දරන උත්සාහය කොච්චරනම් මුලාවක්ද කියලා අපට හිතෙනවා. මේ මොහොකරද මේ ආසා කරන්නේ කියලා. එහෙම තේරිච්ච ගමන්ම මේ ලෝකෙට තියෙන ඇලම නැති වෙනවා ඒකයි. ඇලම නැති වෙනවා කියන්නේ හිතන්න එපා මේ ආසාව නැති වෙනවා කියලා. ඇලම නැති වෙනවා කියන්නේ මහා දුක් ටිකක් නැති වෙන්නේ මේ. මේ බැඳීම ලොකු බැඳීමක් නැති උනායි කියන්නේ මේ දුක් ටික තමන්ට එන්නේ නැහැ ඊට පස්සේ. අර අපි දන්නවනේ අර මේ නැත්තම් අහලා ඇති අර ওই කැලේ ඉන්න සත්තු, සමහර සත්තු අල්ලන්න මේ කුරුම්බ ගෙඩි කපල ඇස්ස කපල වතුර ටික අයින් කරලා ඒකට කෑම දානවලු. කෑම දාලා කැලේ තැන් තැන් වල දානවා. පොඩි සිදුරක් දානවා. ඒ කැලේ ඉන්න වඳුර රිලව් වගේ සත්තු අරකට අත දානවා කෑම ගන්න. දැම්මහම මොකද වෙන්නේ? හිර වෙනවා. අත හිර වෙනවා. එයා අතාරින්නේ නැහැ, කැම ටික අතාරින්නේ නැහැ. ඊට පස්සේ වැන්දෝ ඈත ඉඳලා බලාගෙන ඇවිල්ලා වේගෙන් ඇවිල්ලා අර සත්තු අල්ල ගන්න. එයාට දුවන්න බෑ, ගහට පනින්න බෑ, අරකට යන්න බෑ. එයා කවදාවත් අතාරින්නේ නැහැ කැම ටික. මැරුණත් අතාරින්නේ නැහැ. එයාට වටින අර කැම ටික අත දාගත්ත එක ගන්න. අත එන්නේ නැහැ. ඒක අතාරින් අත නොවරිනකන් එන්නේ නැහැ. අතාරිනකන් එන්නේ නැහැ. අත ඇරියොත් තමයි අත එන්නේ. අන්නේ වගේ තමයි අපි ආසා කරෝ. ඉතින් ආසා කරන මට්ටමට දුක එනවා ඒක. දුක අඩු කරගන්න නම් ආසාවත් අරින්නනේ. නැත්තම් බේරීමක් නැහැ. ඒතකොට මෙන්න මේක තමයි ලෝකේ පහළන බුදුරෙක් දේශනා කරන්නේ. මේක බලගැනීමක් නෙවෙයි. මේක බුදුහාඳුරගේ නිර්මාණයක් නෙවෙයි. මේක බුදුහාඳුරන්ගේ දහම කියන්නේ ක්‍රියේටිව් එකක් නෙවෙයි. ඈ ඩිවයිස් එකක් නෙවෙයි. අපි කියන්නේ අර නිර්මාණයක් කියලා. ඔව් නිර්මාණයක් නෙවෙයි මේක ඩිස්කවරි එකක්. ඔව් ඩිස්කවරි. ඔව් මේක අනාවරණයක්. බුදුවරයෙක් පහළුණත් නැතුණත් යථාර්ථය මේක. බුදුහාඳුරගෙනට අපි ගරු කරන්නේ උන්වහන්සේගේ ඥාණයෙන් මේක අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරපු නිසා. ඔව් බුදුහාඳුර මේ ප්‍රොසෙස් එක දේශනා කරේ තේරුම් අරගෙන. කර්මය කියන එකත් බුදුහාරගේ නිර්මාණයක් නෙවෙයි. දැන් අපි බෝලයක් මේකට ගැහුවාම ආයෙන එක ඒක තේරුම් ගත්තු කෙනාගේ ඒක අනාවරණය කරගත්තු කෙනාගේ මේ නිර්මාණය කියලා කියන්න බෑ. මේකේ ශක්තිය. ඔව්. දැන් අර කෙනෙක් කලින් මේක දැකපු කෙනෙක් කියනවා බෝලේ ගැහුවොත් ආයෙනවයි කියලා. ඒකේ කියපු කෙනා නිසා එනව නෙවෙයි. ඔව් ඒකේ ලක්ෂණේ අරයා කියපු එකයි විශේෂත්වය. බුදුහාමුදුරුවෝත් ඒ වගේ. බුදුහාමුදුරුවෝ කිව්වා කර්මය මෙන්න මේ කර්ම ගැහුවොත් මේ කර්ම එනවා. මේ කර්ම එන අපිට. ඔව්. මේක බුදුහාමුදුරුවන්ගෙන් දෙනව නෙවෙයි. නිර්මාණ නෙවෙයි. ඔව් බුදුහාමුදුරුවන්ගේ නිර්මාණයක් නෙවෙයි. මේක බුදුහාමුදුරුවන්ගේ අනාවරණයක්. ඔව් සසරින් මිදීමත් එහෙමයි. මෙන්න මේ විදිහට ජීවිතෙ මිදෙන්න පුළුවන් දුකෙන්. මේ විදිහට ජීවිතෙන් තවත් දුක පැතර යනවා. බුදුහාමුදුරුවෝ මේක දේශනා කළා. බුදුහාමුදුරුවෝ කිව්වා බුදුරු කියලා කියන්නේ මාර්ගෝපදේශකෝ විතරයි ගැලවුම් කරු නෙවෙයි කියලා. බුදුහාමුදුරුවෝ පැත්තකට වුණා. මෙන්න මාර්ගය. මේක මාර්ගය. මට කවුරුවත් ගලවන්න බෑ. ඕන කෙනෙක් ඉන්නවා මේ මාර්ගය යන්න. ඔව්. මට ගලවන්න බෑ. මං ගැලවුම් කාරයක් නෙවෙයි. කරන්න බෑ. බුදුහාමුදුරුවෝ මාර්ගෝපදේශකෙක් විතරයි. එනිසා බුදුහාඳුරු උන්වහන්සේට කියලා අමුතු ගෞරවයක් අපේක්ෂා කළෙත් නැහැ. බුදුහාඳුරු සඳහන් කළේ මම ඉතාම අමාරුවෙන් මේක අනාවරණය කළේ මට ගෞරවයක් කරනවා නම් මගේ මේ දිරාපත් වෙන කයට ගරු කළ වැඩක් නැහැ. මෙන්න මේක පිළිපදින. මේක පිළිපදින එක තමයි මේක අමාරුවෙන් මේක ලෝකයට අනාවරණය කරගත්තු මට කරන ලොකුම ගෞරවය ඔබ මේ මාර්ගය යන්න කියලා බුදුහාඳුරු පැත්තකට උනා. ඒකයි. දැන් බුදුහාඳුරු අවසාන කාලේ අවසාන මොහොතේ එක හාමුදුරු කෙනෙක් ඉඳගෙන මේ භාවනා කරනවා. බුදුහාමුදුරු පිරුවන් පාන කලින් මම කොහොමද රහත් වෙන්න ඕන කියලා. අනිත් හාමුදුරුවෝ ලැබිලා බුදුහාමුදුරු උපස්ථාන කරනවා, සමහර පුතඥය අඬනවා. බුදුහාමුදුරුවෝ කිව්වා නම් මට සලකන නියම ගෝලය තමයි ඔන්නෝයි ධම්මාරාම කියලා. එන්න හාමුදුරුවන්ගේ නම ධම්මාරාම. මෙන්න මේ භික්ෂුව තමයි මට සලකන නියම භික්ෂුව කියලා. ඔව්. එයා තමයි මට නියම විදියට උපස්ථාන කරන කෙනා කියලා. අර ළඟ පිරිවරාගෙන හිටියට නෙමෙයි කිව්වේ. අරහන් රෝගීල විවේකිය කොහොමාරි බුදුහාම පිරුවන් පාන කලින් මම රහත් වෙන ඕන කියලා විවේකයෙන් භාවනා කළා. ඒ වගේම රහත් වුණා. ඔව් රහත් වෙලා ආපස්සේ. ඒක තමයි උන්වහන්සේට කරන ගෞරවය. අපි ඉතින් අපේ තියෙන කෘතඥභාවයට බුදුහාමරන්ට මල් පහ පූජා කරනවා. ඒකෙන් අපට පිනක් වෙනවා, අපට කුසලයක්. අපට ආශිර්වාදයක්. නමුත් උන්වහන්සේ අපේක්ෂා කළේ ඒක නෙමෙයි අපි. බුදුහාමර අපේ අපේක්ෂා කළේ මේ මාර්ගයේ ගමන් කරන එක. ඒක තමයි උන්වහන්සේට කරන ලොකුම ගෞරවය කියලා. එතකොට ජරා මරණ දන්නව නම් මේ මහලුවීම් ශරීරයේ මහලුවීම් වගේම ස්කන්ධ පංචකයේ ජරා මරණ දකින්නව නම් ඒකෙනා ජරා මරණ දැනගත්තු කෙනෙක් වෙනවා. ඒ ජරා මරණ වලට හේතුව තමයි ඒ ජරා මරණ නැති උනේ ජාති නිසා, උපත නිසා. යම් කිසි කෙනෙක් ඒ ජරා මරණ වලින් නිදහසන කැමති නම් උපත නැති කරන්න ඕන. උපත නැති කරන්න නම් තෘෂ්ණාව නැති වෙන්න ඕන. ඒ සඳහා මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි යහපත් දැක්මක් ඇති කරගන්න ඕන, යහපත් සංකල්පන ඇති වෙන්නට ඕන, යහපත් වචන කතා කරන්න ඕන, යහපත් ක්‍රියාවන් කරන්නට ඕන, යහපත් රැකී රක්ෂා කරන්නට ඕන, යහපත් සිහියක් ඇති කරගන්නට ඕන, නිවැරදි සිහියක්, නිවැරදි උත්සාහයක්, නිවැරදි සමාධියක් ඇති කරගන්නට ඕන. ඒකට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. එතකොට බුදුහාඳු සරුවත් අනුර සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ජරා මරණ දන්නව නම් ජරා මරණ වල හේතුව වෙච්ච ಜಾති කෙනෙක් දන්නව නම් ඒ ಜಾතිය නිරුද්ධ කිරීම නම් වූ ಜಾති නිරෝධය දකිනව නම් ඒ වගේ මේකේ මාර්ගයේ වේචාරස්මය මරණය දකිනව නම් එපමණ කිනුත් කෙනෙක් සම්මා දිට්ඨිය යුක්ත කෙනෙක් තමන්ගේ විෂයන්නක දෘෂ්ටිය ඍජු කරගත්තු කෙනෙක් නිවැරදි මාර්ගයට ආපු කෙනෙක් කියලා. එත්තාව තාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්දම්මන්ති. මේ පළවෙනි පිටිය අන්තිමට තියෙන එක. ඔව්. එතකොට මේ පමණකින්වත් මේ තැනැත්තා තමන්ගේ දැක්ම ඍජු වෙනවා. මේ තෙරුවන මෙස ධර්මයේ වෙත නොසෙල් වෙන ප්‍රසාදයකටපත් වෙනවා. මේ ප්‍රසාදයටපත් වෙච්ච කෙනා මේ ශ්‍රද්ධාව ලේසියෙන් අඩු කරන්න බෑ යාගේ. එයාට ගැහුවත් බැන්නත් මේ මාර්ගයත් හරින කියලා අත්හරින්නේ නැහැ. එයා දන්නවා මේක තමයි දුකෙන් නිදහසන මාර්ගය කියලා. එයාට ලෝකයේ ඔක්කොම ලෝකෙ මෙන්න මේ සම්පත්තික දෙනවා මෙයා අදහස අත්හරින්න කිව්වත් එයා අත්හරින්නේ නැහැ. එයා දන්නවා ඊට වඩා වටිනවා මේ දැක්ම මේ සම්මා දිට්ඨිය කියන එක. මොකද දැන් ලබාගෙන තියෙන ධනෙ ටික ඕන වෙලාවක අත්හරින්න පුළුවන්. Tamanne කියලා හැමදාමයි දෙන්නේ. ඇත්තෙම ලෝකෙට එමෙ හිමිකම් කියපුවා තමයි ඔක්කොම ගියේ අපට දීලා ඒගොල්ලන් ගියා. ඔව් ඉඩ කඩන් ඔක්කොම දේවල්. දැන් ඉන්න අයත් එහෙම තමයි අපි අපේ දූ දරුවන්ට දීලා අපි යනවා. එහෙනම් හරියට පස්තාචි මාරු කරන්න වගේ අතින් අත මාරු කරන්න මෙහාට. ඈ ඔහො දරුවෝ දීලා ඒගොල්ලන්ට දීලා යනන්නේ කටට දීලා යනවා. ඒ නිසා මෙන්න මේක දැකපු කෙනා ධර්මයේ පිළිබඳව නොසෙල් වෙන ප්‍රසාදයකට පත් වෙච්ච කෙනෙක් වෙනවා කියලා සඳහන් කළා. ඒ නිසා අද අපි මේ සාකච්ඡා කළේ සම්මා දිට්ඨියේ ජරා මරණ පිළිබඳව තියෙන අවබෝධය ලබා ගන්න. මෙන්න මේ අවබෝධය ලබාගත්තු කෙනා සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනෙක් වෙනවා. මේ සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනා නිතරම සම්මා දිට්ඨිය සම්මා සංකප්ප ඇතුළු මේ ආර්ය ශ්‍රණික මාර්ගයේ මේ පියවර එයා පිළිපදින කෙනෙක් බවට පත් වෙනවා. එයා පන්සල ඉන වෙලාව විතරක් නෙවෙයි උදේ ආවදෙච්ච මොහොතේ පටන් නින්දට යනකම්ම හැම මොහොතෙම එයා සිහියෙන් ඉන්නවා. සිහිය නුවණ දීනු වෙන වැඩ පිළිවෙලකින්නේ. එයා දිනපතාම ටිකෙන් ටික එයාගේ හිත දිනු වෙනවා. අනිත් කෙනෙකුට එයාගේ හිතේ සංසුන් බව නැති කරන්න බෑ. අනිත් කෙනෙකුට ඉක්මනට තමන් කේන්දි ගස්සන්න බෑ. අනිත් කෙනෙකුට දෙයක් දීලා ඉක්මනටම යාව අල්ලගන්න බෑ. එයා නිතරම හිතේ සතිමත් බවත් එක්ක යන්නේ. ඒ කියන්නේ යාට මනසින් දුක් වෙන්නේ නැහැ යාට. බාහිර රූපයක් වෙනස් කරලා සද්දයක් වෙනස් කරලා අපිව වෙනස් කරන්න පුළුවන් නම් ඒ මොකද්ද කියන්නේ? අපි දුර්වලයි කියලා කියන්නේ. ඔව්. අපි ශක්තිමත් නැහැ කියලා කියන්නේ. ඔව්. බාහිර රූපයකට, සද්දයකට, සුවඳකට, රසයකට අපිව වෙනස් කරන්න පුළුවන් නම් ඔව් අපි දුර්වලයි ඒකයි. ඒ නිසා එහෙම කිසිදු දෙයකට අපිව වෙනස් නොකරන්න පුළුවන් ඉදිය මානසිකත්වයක් අපි හදාගන්නට ඕන. ඒ සඳහායි මේ මාර්ගයක් දේශනා කළේ. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඉතින් ඒ සඳහා ඔබ හැම දිනාටම තෙරුවන් සරණින් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ඉතාම මෛත්‍රී සාගතව ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් සුපුරුදු පරිදි මේ අස්තම් ඉතාම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානය කරවිදිලා මුලින්ම පංචශීලයේ සමාදන් වුණා, බුද්ධ පූජා පැවැත්තුවා, භාවනා කළා, ඒ වගේම ඉතාම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා, ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා. රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් අප නමින් මිය ගිය අපේ මෞදෙමාපියාදී කිසියම් ඥාති පිරිසක් වෙතනම් ඒ සියලු ඥාති හුදමේ පින ඒ ඇත්තම විසින් සිදු කරන පින්කමක්සේ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මිය ගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ උතුම් පින් කමයාන සංසයෙන් සම්‍යදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව මේ අත්සන් කරන කියන දැහැමි සියලු කටයුතු සඵල කරගන්නටත් ඒ වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත කටයුතු හැමතිම සඵල කරගන්නටත් දෙවියන්ගේ දැහැමි රැකවරණයේ ආශිර්වාදය ආරක්ෂාවත් රැකවරණය සැලසේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හිහි සම්භතං පුඤ්ඤ සම්දේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හිහි සම්භතං පුඤ්ඤ සම්දේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හිහි සම්භතං පුඤ්ඤ සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. හොඳයි රැස් කරගත් මේ සියලු පුණ්‍ය හැමල බලයෙන් මේ අත්තන්ට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුංඛා භයම් පන්තා ච නිම්භයා සෝකම් පන්තාච නිංසෝකා හොන්තු සම්බේපි පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි කියලා හදලා කැමරේ ෆොටෝ හදන්න පුළුවන් නේ එනේ ෆොටෝ මේගොල්ලගේ අර iPad එකෙත් එක තියෙනවා ගත්ත එකෙත් තියෙනවා නේ ඔව් කිනා වෙලා ඉන්නවා තමයි ඒක අර දෙන්න වෙනනම් පුළුවන් මම නැහැ කියන්නේ කිසිම සැකයක් නැහැ අර දෙන්නට කිසිම යාගේ සම්බන්ධයක් නැහැ ධර්මානුකූලව නම් වෙන්න පුළුවන් ඒක වෙන්න පුළුවන් මොකද දැන් මෙතනවත් පින්තූරයක් ගන්නකොට දේවතාවය වෙනවත් වැටෙන්න පුළුවන් කැමරාවෙන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඒක ප්‍රශ්නයක් කරන්න දෙනවා නෙමෙයි නෑ හානියක් කරන්නේ නෙවෙයි ඔව් හානියක් කරන්න බෑ ඇත්තටම ලේසියෙන් බෑ කටියට කරා අහිංසකයි කට්ටිය ඔව් දැන් බලන්න දැන් මෙතන දෙවරු මේ ඉන්නේ ඔව් දැන් බුදුහාමර මෙතන පහල වෙනකොට ඇත්තටම අරක මේ මිනිස්සුම පේන්නේ නෑ ඔව් දෙවරු දෙවරු පේන්නේ නැහැ මේක ඒක ඔව් දැම්මහම මිනිස්සු පුදුම වෙනවා මේ බලන්න මේව වෙන්න කොහොමද මේ නිකන් මේ නික අතිශෝක්තියක් එහෙම කියලා. ඔව් අය හසින් කොහමද? ඔව්. ඇත්තෙන්ම ඕක තමයි ලෝකය. අපිට මේ හැට පේන යන්ති සීමිත ප්‍රමාණයක්. එහෙම නොපෙන තව ලෝකයක් මේ තියෙන. දැන් මෙතන ඇත්තෙන්ම අපි හැමදාම දේව සාරාධනා කරන්න මොකද ඇත්තෙන්ම? අපේ ලෝක විශ්වාසයක් තියෙනවා. අනිවාර්යෙන්ම දේවරු වෙනවා කියලා. ඔව්. මේක අහන්නේ නෝ. ඔව්. අද මේක මධ්‍යස්ථානයේ මේක. ඔව්. ඇත්තෙන්ම දේවරු හරිය කැමති මේ බණ අහන්න. ඒ විශ්වාසය තියෙනවා අපිට. ඇත්තෙන්ම මේ නිසා තමයි මේ එකිනෙකාව හොඳටම කරන්නේ මේක. ඔව්. මේ හැඩ ඔට හදලා කරන්න පුළුවන් උපරිම හොඳට කරනවා. සේවය වෙනකම්. ඔව්. ඒ කියන්නේ අපි දාන අන්නේක තමයි. මේ ලෝකේ විශ්සේ සත්‍යයන්ට මේක යහපත යහපත වෙනවා ඒක. ඕක නම් ගැටලුව මට නම් ගැටලුවක් නෑ ඇත්තටම. මටත් ඒක නෑ මට. ඒක තමයි. මම ඕක ඇත්තටම කිහිප හොඳයි කියලා හිතනවා. ඔව්. කිහිප වතාවකදී මම නම් කියලා තියෙනවා. ඔව් මට මතකයි කොහොමද කිව්වේ. හරි එතකොටම කිව්වේ ඒක තමයි. ආ. මම නෑ තමයි කියන්නේ කිඳ නැතිවතර ඒක කරන්නේ නෑ. කෙනෙක් දැක්කේ නැත්නම් අඩුවක් කියලා කවුරු හරි දකිනවනේ. ඔව්. පොඩ කට්ටියටම තව කට්ටිය ඉඳලා තියෙනවා. ඉන්දේ ගෑන් ළමයි ඉන්න විතරම ඉඳලා. ඔව්. ඒ කින්නේ අරටනම් ටිකක්ම ක්ලියර්ලි නේ. ඔව්. ඔව්. ඒක දැන් තේරුම් ගන්න හැම සෝපක්ෂය හොඳයි මොහොත. හරි හොඳයි දැන්. මේ බය වෙන්න දෙයක් නැහැ. එහෙම කිසිම ගැටලුවක් ඒගොල්ලන්ට කිසිම අනතුරක් වෙන්නේ නැහැ. එහෙම අනතුරක් කරන්න බෑ ඇත්තෙම. එහෙම වෙන්නේ නැහැ. ඔව් සම්බන්ධ තියෙන කෙනෙක් ඒවන්ට ආදරය කරපු කෙනෙක්. ඔව් ඇතැම් විට ඒ සිම්පල් එකේ ඉඳලා මිය ගිහපු කෙනෙක් ගිලිලා එහෙම වෙනවා. ඒකයි. එයාලා වෙන ලෝකෙක ඉන්නේ. මේ ඔය දැන් ලංකාවේ ওই පහුගිය දවස්වල මේ මහරගම අපි මහරගම ඉන්න කාලේ සිද්ධියක් වුණා ඒ වගේ. මහරගම ওই ගොඩිගම සුසන් භූමිය තියෙනවා. ධර්මයෙන් ළඟම සුසන් භූමිය තියෙනවා. එතන දවසක් දැන් පන්සලේ ඉඳලා යන කෙනෙක් යනකොට රෑ මේ කනත්ති ළඟදී එකෙනෙක් අත දාලා මේ එයා පණි පිටේට යන ඉඳ කෙනෙක් යනකොට මමත් පණි පිටේට මාත් දා යන්න කියලා. මේ ඇත්තම ගෑනු කෙනෙක්. එයාට හෙල්මට් එකක් දීලා. නෑ හෙල්මට් එකක් දාලා ටිකක් දිගට කතා කර කර ගිහිල්ලා. ওই පණි පිටේ කිටුව බලනකොට පිටිපස්ස බලනකොට පිටිපස්සේ නැහැලුයා. ඊපස්සේ ආයි හරවගෙන ඇවිල්ලා ආපු තැනටම නැග තැනටම. එතන හෙල්මට් එක බිම තියෙනවා. මේ ඒ කියන්නේ අර මිය ගිහපු කෙනෙක් යාසන්නෙම මිය ගිහපු කෙනෙක් ඒ කිට්ටුව ගෙදරක කෙනෙක් මිය ගිහිල්ලා එයා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක. ඊට පස්සේ ආ බය වෙලා තොවිල් නටන්න වෙලා ඊට පස්සේ රකරදර වෙලා ආර බය වෙච්ච නිසා. ඔව් නැත්නම් ඉතින් බය නෝන්න ගැටලුවක් නැහැ. ඔව්. මේ හැම වෙනවා ඇතෙම වෙන්න පුළුවන්. අනිත් දේ තමයි කලින් කලේ ඇතමිට ඒ දිනේ සිහි කරන එකක් තියෙනවා ඒ ස්ථානෙට. ඒ දිනේට දැන් අපි කියමු දැන් මෙතන ඉඳලා මැරුණා කියලා කෙනෙක්. දැන් මෙතේ ඒ නියමිත දවසට එන ඔය ඇතෙන්ට. ඔව් එහෙම එකක් සම්බන්ධයක් තියෙනවා. නෑ වෙනාත්ම භාවයක් කියන්නේ ආ මනුස්ස ලෝකයට આવොත් එහෙම වෙන්නේ නෑ. දෙවි කෙනෙකුනොත් එහෙම වෙන්නේ නෑ. නමුත් ඒ අතරේ ඔය ප්‍රේතයන් ඉන්නවා. ප්‍රේතයන් වශයෙන් ඉන්නයි. සමහර අමනුෂ්‍යයන් කර්මය අඩු. ඒ කියන්නේ කුසල කර්මය අඩු අය. බොහෝ විට වෙන්නේ එහෙමයි. නමුත් දෙවි කෙනෙක්ුණත් සමහරට ඔය බෝමාටු දෙවිගලු දෙවරණගේ පල්ලෙහා ලෝකෙ ඉන්නයි. ඒගොල්ලන් කෙනෙක්ුණත් හොම වෙන්න පුළුවන්. දෙවි කෙනෙක්ුණත් වෙන්න පුළුවන්. හැබැයි බොහෝ විට වැඩි ප්‍රවණතාවයක් 60 70ක ප්‍රවණතාවයක් තියෙන්නේ පල්ලෙහාට ගිහිපු අය තමයි. පල්ලෙහා ඉන්න කෙනා ඒගොල්ලන්ගේ රූපේ වෙනස් කරගෙන ඉන්න පුළුවන්. ඒකයි. මොකද ඒගොල්ලන් අර ජීවත් වෙන කාලේ ඒ රූපේට ආසා කරාට පස්සේ ඒ රූපෙම තමයි මිය ගිහිලා තින්නේ කට්ටිය. මේ රූපය සම්පූර්ණයෙන්ම පුච්චල අවසන්. ඔය හිතට මේ මනසින් අර අර රූපෙම ගන්නවා යා. මනසෙම මේ ඇඳුන් එකත් එකම ගන්න පුළුවන් යාට. මේ ටික ඔකම පුච්චල ඉවරයි. දැන් අර මං කියවර පින්තූර ගන්නකොට එයා ඇතැම්මිට වැඩිපුරම හෑන්ඩ් බෑග් එකකට ආසා කරගෙන එන හෑන්ඩ් බෑග් එකත් ළඟම තියෙනවා යාගේ. එයා හැරමිටියකට ආසා කරගෙන හැරමිටියත් එකම යා ඉන්නේ. එයා මනසින් අරන් ඉන්නේ මේක. ඒක තමයි මේ සසර කියන දේ ස්වභාවය. තනි කරම මනසින් ගන්න මේකයි. හිතන්නේ නැප මේ බෑග් එකේ අපේ කියලා. මේක මනසින් ගත්ත එකක් එක මේ තියෙන්නේ. භෞතික දේකුත් සම්බන්ධය තියෙනවා. නමුත් භෞතික දේ නැතුවත් මනසින් ගන්න පුළුවන් මේක. එහෙම සසරක් ඇත්තෙම තියෙන එක තේරුම් ගත්තොත් මේ බය වෙන දෙයක් නෙවෙයි ඇත්තෙම සසර තේරුම් ගන්න තේරුම් අරගෙන නැද ඉන්නේ නේද එක්කෙනෙක් විතර ඉන්නවා එක්කෙනෙක් කරකැත්තු වගේ ඉන්න අරයන් ඉන්නේ නැති ඉන්නේ නැද ඉන්නේ තෝර හිනාරද ඔව් පින්තූරේ වන්න මගේ ඊමේල් ලංගේ ඇතිනේ මං හිතන්නේ මහත්තයගේ ළඟ ඔව් ඔව් ඇසෙන ඔව් ඔයකන මගේ ප්‍රොමෝෂන් මගේක dhammakaru@gmail.com මම කියන දම් පිටි හැමරට මම කියන කොල එකක් දෙන්නට මට මේකේ තියෙන්නේ ඕගොල්ලන් ආයි ඇහුවා වගේ ඊයේද කොහෙද ඔව් මොනද ගේන්නවනේ දෙන්නේ 7-3ක් මං හිතන්නේ ඒගොල්ලන් නැහැ කිව්වා එහෙම දාන හා විශ්ිකලා නැහැ හා හරි දැන් ඉතනන් ඇත්තෙන්ම ಜಾති තියෙන හුඟක් දුරට ඔව් දැන්ට හුඟක් දුරට තියෙනවා විශේෂයෙන් අවශ්‍ය නොවෙන කෝල් එකක් දැන් දැන් නැත්නම් අපරාධෙනි වැඩි කර ගෙනල්ලා ඔව් සමහරවිට කෝල් එකක් දෙන්න කවස් කරනවා ඔව් කිරි ටිකක් තියෙනවා මේ ආඹ ටිකක් හොඳයි ඔව් ආඹ ටික මම පළතුරු ගස්ලබු ආඹ ඔව් ගස්ලබු හොඳයි ආඹ හොඳයි තේල් ගෙඩි තමු තේල් ගෙඩි ගේනවා ටිකක් අමුෙන් ගේනවා අමුෙන් සීරියල් දැන්ට තියෙනවා ඇත්තෙම අර මේ කෝන්ෆ්ලෙක්ස් කෝන්ෆ්ලෙක්ස් ටික කමන්න ඔව් ඔට්ස් නම් තියෙනවා කෝන්ෆ්ලෙක්ස් Thank you. අර කැලේ කැලේ වගේ. නෑ අනේ අනේ එපා ළඟදී යවුවා ළඟදී කල්ලි ටිකක් යවුවා මේ බෙහෙත් ටිකක් මේ විටමින් පෙති ටිකක් ඇයට දැන් වරඳලා දෙන්නේ? මම මේ කෝල් ගත්ත මේ වහන්සේ වෙන කොහෙවත් ගිහිල්ලාද මොකද දන්නේ නැහැ. කෝල් එකක් නැතු වෙන්න බෑනේ. බැරිම තැන මේ බැරිම තැන ඊමේල් එකකුත් එවුවා. බැරිම තැන ඊමේල් එකකුත් එවුවා. අරගෙන අරගෙන බැරිම තැන. බට් ටිකක් හොඳට සුදු බට් ටිකක් උයලා මේ ඊළඟට මේ මොකක්ද කියන්න තියෙන්නේ මේ ලුණු ටිකක් සුද්ධ කරලා තියන්න. මේ භාගයක් විතර උත්සාහ කරනවා. කමන්නේ හරියට. හරි. හරි තියන්නම් හරි. හරි.